සාදු සාදු සාදු නමස්කාර වේවා බුදු රුවනට සමදා මම බුදු සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහ සංඝ සරණ යමි නමස්කාර වේවා ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ප්‍රධාන දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයේ බවතුමින් අවසරයි. අද දින මාතර දෙවනුවර රත්සන්දෙනිය පුෂ්පාරාම විහාරස්ථානයේ ශ්‍රී පඤ්ඤාතිස්ස දහම් පාසලේ ගුරුවරුන් උදෙසා පැවැත්වෙන විශේෂ වැඩමුළුවයි මේ සිදු කෙරෙන්නේ. අද දින අප බලාපොරොත්තු වන්නේ දහම් පාසලේ ගුරුවරයාගේ කාර්යභාරයේ වටිනාකම පිළිබඳව කරුණු සාකච්ඡා කරලා ඔබට ධර්මයෙන් ලබා දෙන්න පුළුවන් අනුග්‍රහය ස්වාමීන් වහන්සේ කෙනෙක් හැටියට අපට ලබා දෙන්න උපරිමයෙන් ලබා දෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම සඳහන් කළ යුතු කාරණයක් තමයි දහම් පාසල් ගුරුවරයෙක් කියන්නේ බොහොම වටිනා කෙනෙක්. සාමාන්‍ය ගුරුවරයෙක් වගේ නෙවෙයි. සාමාන්‍ය ගුරුවරයෙක් විෂය දැනුම විතරයි ලබා දෙන්නේ. නමුත් දහම් පාසල් ගුරුවරයෙක් කියන්නේ සදාචාරවත් සදාචාර අධ්‍යාපනය ලබා දෙන ගුරුවරයෙක් කියලා සඳහන් කරනවා. අපේ මදු පරපුරට ගුණධම ගණන පිළිසම් පොබ අධ්‍යාපන විද්‍යාවේ එක්තරා ප්‍රකාශයක් සඳහන් වෙනවා. වෛද්‍යවරයෙකුට වෛද්‍ය වෘත්තියෙන් සමගන්න පුළුවන්. නීතිඥයෙකුට නීති වෘත්තියෙන් සමගන්න පුළුවන්. ඉංජිනේරුවෙකුට විද්‍යාඥයෙකුට තමන් ඉන්න විශේෂ ක්ෂේත්‍රයෙන් තමන් ඉන්න වෘත්තියෙන් සමගන්න පුළුවන් ඉස්සරහමන්න පුළුවන්. නමුත් සදාචාරවත් ගුරුවරයෙකුට තමන්ට විස්තරමන්න බෑ කියලා. ඒ සදාචාර වෙනුවෙන් Tamanta දහම් පාසල් විතරක් නෙවෙයි හැම තැනදීම පෙනී සිටින වෙලා. ඒක සුවිශේෂ දෙයක්. ඒක විශාල වගකීමක්. ඉතින් මේක ඇත්තම ලොකු පින්කමක්. බුදුදහමේ හැටියට කරන ලොකුම පින්කම ඔබ කරන්නේ. සම්බදානං ධම්මදානං ජිනාදි කියන්නේ මේකයි. ඔබ ධර්මයෙන් කරන දානයේ මේ කෝපයේ කුසලය ඉහෙලටම දියුණු කර ගැනීම සඳහා කරන අටුත්තක් ඔබ. ඇතැම්ද හැකියාවන් වශයෙන් කළත් ඔබට යම් කිසි දීමනාවක් ලැබුණත් ඔබ මේ කරන්නේ ලොකුම පින්කමක් මේ කරන්නේ. ඇයි? වෛද්‍යවරයෙක් ගත්තත් වෛද්‍යවරයා කරන්නේ කායික ලෙඩේ සුවපත් කරලා මෙලව ජීවිතේ සුවපත් කරනක විතරයි. නමුත් ඔබ දරුවෙකුගේ මනස සුවපත් කරනවා. ඒ දරුවාගේ මේ ජීවිතය විතරක් නෙවෙයි මරණයෙන් පස්සේ යන්නට ආත්ම භවසිය ගානකට කල්ප ගානකට ඒ දරුවා සුගතියට යනක ඔබ මඟ පෙන්වීමක් කරනවා. එනිසා ඔබේ කාර්යභාරය ඉතාම සුවිශේෂයි. අනිත්‍ය තමයි ඇයි අපි මේ වගේ කාර්යභාරයක් මිනිස්යන් වශයෙන් විශේෂයෙන් බෞද්ධයන් වශයෙන් ඇයි අප කළ යුත්තේ? ඇයි මෙවැනි වගකීමක් මෙවැනි කාර්යභාරයක් අපි කරන්න ඕනේ? මෙවැනි කාර්යභාරයක් අපි කරන්නට ඕන බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් උන්වහන්සේට කරන පුදුම කාර්යයක් විදියට. මෙවැනි සේවයක් අපි කරන්නට ඕන මහා සංඝ රත්නයේ අතීතයේ කරපු කැපවීමකට කරන ප්‍රතිම කාර්යයක් විදියට. බුදුරජාණන් වහන්සේ මේ දර්ශන අවබෝධ කරගත්තේ සාරාංශයේ කලබලසිකට අධික කාලයක් ඇස් ඉස් මස්ලේ දන් දීලා කරපු සීසාල පරිත්‍යාගයක ප්‍රතිඵලයක් විදියට. ඒ දහම අද අපට ලැබිලා තියෙන්නේ වසර 2500කට අධික කාලයක් ස්වාමීන් වහන්සේලා ජීවිත පරිත්‍යාගයෙන් කරපු කැපවීමක ප්‍රතිඵලයක් විදියට. ඒ ස්වාමීන් වහන්සේලා ජීවත් කරවන්න, ඒ ස්වාමීන් වහන්සේලා මේ ශාසනයට දායාද කරන්න අපේ අතීත අම්මල සාදල ලොකු පරිත්‍යාගයක් කළා කියලා. තමන්ට ලැබෙන දරුවන්ගේ හොඳම ලක්ෂණම පින්වන්තම දක්ෂම දරුවා නිර්ලෝභීව මේ ශාසනයට පූජා කළා. අම්ම කෙනෙකුට දරුවෙක් පූජා කරන්න පුළුවන් නම් ශාසනයට හොඳම දරුවා. ඉතින් ඒ අම්මට සාදර වෙන පූජා කරන්න බැරි දෙයක් නෑ. එවැනි පරිත්‍යාගයක් කළා මේ ශාසනය වෙනුවෙන්. ඒ පූජා කරපු ස්වාමීන් වහන්සේලා දරුවන් ඔබ ආරදී බැමිණි තියාසායමනි කාලවල අධිත්‍ය දුස්තර කාලවකවානවල සාගත පැණි අවස්ථාවල මේ ස්වාමීන් වහන්සේලා සුවිශාල පරිත්‍යාගයක් කළා. උන්වහන්සේලා දහස් ගණන් එක තැන දැමිට අපවත් වුණා පිරුණ පෑව. ඒ වගේ දුෂ්කර කාල පසු කරලා මේ ධහම ලෝකෙ වෙනුවෙන් අබන්නට විශාල මෙහෙවරක් කළා. බුදුරජාණන් වහන්සේ පිරිනම් කාලා අවුරුදු 440 දී බුද්ධවන් 440 දී තමයි මේ ධර්මයේ ග්‍රන්ථාරූඪ කළේ. ඒ ග්‍රන්ථාරූඪ කරපු ධර්මයේ තමයි ථේරවාදී මුල් බුදු සමය විදියට අද ලෝකෙට තියෙන්නේ. එනිසා ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලාට සුවිශේෂී කාර්යභාරයක් ලැබෙනවා. අනිත් කාරණේ තමයි ශ්‍රී ලාංකිකයන් හදපු බෞද්ධ කොටිය තමයි මුළු ලෝකෙමයි බෞද්ධ කොටිය විදිහට පාවිච්චි කරන්නේ. වෙසක් දවසේ ගියේ ලෝකේ හැම බෞද්ධයම රැස් වෙන වෙසක් දේ කියන වචන යටතේ. ඒ වෙසක් කියන වචනේ કોઈ භාෂාවෙන් ආවේ? වෙසක් කියන භාෂාව වෙසක් කියන වචනේ કોઈ භාෂාවෙන්ද? ඒක වේසාක වෛසාක්‍ය කියලා වෙසක් සිංහල පදේ වෙසක්. වෙසක් කියන පලයෙන් ලෝක ශබ්ද කෝෂ වලට දැන් ගිහිලා තියෙනවා. සිංහල වචනයක්. ඒ බුදු දහම නිසා. ඉතින් මෙන්න මේ වගේ වැදගත් කමක් ලංකාවට හිමි වෙන ලෝක බෞද්ධයන් අතරින්. ඒකට හේතුව තමයි අපි අතීතයේ ඉඳලා කරපු කැපුමේ ප්‍රතිඵල විදියට. එනිසා මේ පරිත්‍යාගය මත ඔබත් කරන්නේ ඔබ ගැන සතුටු වෙන්න. ඔබම වටින කෙනෙක් කියලා. අපි අම්මල තාත්තල ස්වාමීන් වහන්සේලා පරිත්‍යාග කළා විතරක් නෙවෙයි අපේ රටේ ඉන්දියා රජවරු වහර ගානක් මේ මහබු මේ පොළව මේ ශ්‍රී ලංකා දරිණ තලය මේ සාසනයෙන් පූජා කළා. කුඹුරු තිමිච්චය කුඹුරු පූජා කළා, වැව් තිමිච්චය වැව් පූජා කළා සාසනයට. මේ වගේ විශාල පරිත්‍යාගයන් කළා. ඒ දරණේ කලාකරුවන් තමගේ කලා නිර්මාණ හැකියාව මේ සාසනයට දන් දුන්නා. ඔබ අහලා තියෙනවද දන්නේ නැහැ. අවුගණ ප්‍රතිමාව කරපු කලා ශිල්පියා. අවුගණ පිළිමේ නැලන්න ගිහිල්ලා තියෙන කරුණ කාලේ. ඔව් අවුගණ පිළිමේ නැලන්නට කලාවට යනකොට ඔහුට පෙම්වතියක් ඉඳලා තියෙනවා. විවාහ වෙන තීරණය කරන් හිටියේ ගෑනු ළමයෙක් ඉඳලා තියෙනවා. මේ ගෑනු ළමයට කියලා කියලා තියෙන මම මේ වගේ වැඩක් කරන්න යන්නේ මම මේක ඉස්සල්ලා එනකන් මං ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න කියලා. වසර ගානක් මේ කලා ශිල්පිය තමන්ගේ දෑතින් මේ නිර්මාණය අපට දායාද කරන්න ගත කළා. මේ පෙම්වතියේ වසර ගානක් මියා වෙනුවෙන් බලාගෙන හිටියා. ඊට පස්සේ බලාපොරොත්තුවත් ඇරියා. නැවත මේ කලා ශිල්පියා නිර්මාණය කළ එනකොට අර පෙම්වතිය වෙන කෙනෙක් විවාහ කරගෙන කියලා කියනවා. හරි සාමයේ දිසින්දයක් මේව සරල දේවල් නෙවෙයි. ඒ තරම්ම යම් යම් පරිත්‍යාගයන් යය මේ ශාසනයෙන් තලදී. ඉතින් දැන් උනත් කෙනෙක් මාසිකට සැරයක් දානයක් දෙන එක ඒ වගේ දේවල් සමාජ ලොකු දේවල් කියලා අපි හිතන් ඉනවනේ. නමුත් ඊට වඩා විශාල පරිත්‍යාගයන් මේ ශාසනය තුල කරපු නිසා තමයි අද අපට මේ බුදුදහම මේ විදිහට ලැබිලා තියෙන්නේ. එනිසා වර්තමානයේ ශ්‍රී ලාංකිකයේ දූපතුන් විදිහට අපට ලොකු කාර්යභාරයක් තියෙනවා. මේ ශ්‍රී ලාංකිකයන් ඉතුරු කරපු මුල් බුදු සමය තමයි මැස්සේ කාලයේ බුරුමයට තායිලන්තයට ගිහිල්ලා ලෝකෙම අද ථේරවාදී මුල් බුදු සමය විදිහට තියෙනවා. මහායාන බුදුසමය විදිහට චීන ආදී රටවලට ගිහිපු දහම වෙනම වර්ධනය වුණා. නමුත් ථේරවාදී මුල් බුදු සමය විදිහට අද පිළිගන්නේ ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා කරපු මාතලේ අලු විහාරයේදී රචනා කරපු ත්‍රිපිටකය තමයි ථේරවාදී මුල් බුදු සමය විදිහට සඳහන් වෙන්නේ. ඉතින් අන්නේ බුදුදහම අධ්‍යයනය කිරීමේදී අංශ කීපයක් අපි අධ්‍යයනය කරන්න ඕන. එකක් තමයි බුදුදහමේ ඉගැන්වීම. දැන් ඔබ කලින් සඳහන් කළා බුදුදහමේ ප්‍රධාන ඉගැන්වීම්. චතුරාර්ය සත්‍ය, පරිසම්පාදය, ත්‍රිලක්ෂණය, අරහත්ක මාර්ග වගේ ප්‍රධාන ඉගැන්වීම් ඉගෙන ගන්නට ඕන. ඊට පස්සේ බෝසත් චරිත. බෝසතාණන් වහන්සේගේ චරිත කතා ආදීදී. ඒ වගේම ශ්‍රාවක චරිත කතා. ඊළඟට පාලි භාෂාව, බෞද්ධ ඉතිහාසය, අභිධර්මය, සාසන ඉතිහාසය, බෞද්ධ විනය. මේ වගේ කරුණොත් මේ දහමේ දැනුම පෝෂණය කරගන්නට අපට වැදගත් වෙනවා. දැන් මෙතන මට මාතිකෙන් දෙක බුදු දහම ඉගෙනන කරුණු විවිධ විශ්ලේෂණ යටතේ විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. මේ උගන්නන හැම දෙයක්ම ඔබට පන්ති කාමරේදී උගන්නන්න ඕන වෙන්නේ නැහැ. හැබැයි ඔබ පන්ති කාමරේට යනකොට ශිෂ්‍යයාට වඩා බොහොම ඉහළ තැනක ඉඳගෙනයි ඔබ එතෙන්ට යන්නට ඕන. එනිසා බුදු දහම කියන්නේ කොයි වගේ දෙයක්ද කියන එක ගැන හොඳ පැහැදිලි චිත්‍රයක් තමන්ගේ ඔළුවේ නිතරම තියෙන්න ඕන. ඒ විතරක් නෙවෙයි ඒ දර්ශනය නිකන් සාමාන්‍ය දර්ශනයක් නෙවෙයි මේක ජීවන ප්‍රතිපදාවක්. ඒ නිසා මේක අපේ ජීවිත තුළින්ම ප්‍රතිමූර්තිමත් වෙනට ඕන. එහෙම වුණොත් තමයි අපිට ඇත්තම මේ ධර්මයේ නිර්ආමිෂ සුවය අපිට තියෙන්නේ. මට නම් හිතන දෙයක් තමයි බොහෝ දෙනෙක් මේ ධර්මයේ පිළිබඳව සාන්දෘෂ්ටික බව. ධර්මයේ තියෙන සාන්දෘෂ්ටික බව නැත්තම් ධර්මයේ මෙලවදීම ප්‍රතිඵල ලැබෙනවා කියන විශ්වාසය බොහෝ දෙනෙකුට නැහැ ඒක. නමුත් වෙනතුනි අපට විශ්වාස කරන්න පුළුවන් මේ ධර්ම හරියට ධර්ම තුල ඉන්නකොට කැලේට අඩු වීම විතරක් නෙවෙයි. ඔබ ලෞකික දැහැම බලාපොරොත්තුවක් ඉෂ්ට කරගන්න බලාපොරොත්තු වෙනවා නම් ඒකත් ඉෂ්ට වෙනවා. අධ්‍යාපනයේ නිරෝගී භාවයෙන් දිගාතිර සම්පත්තිය, පෞලේ සමගිය, ආර්ථික සාර්ථකත්වයේ මේ හැමදේම සාර්ථක වෙනවා මේ ජීවිතය තුළදීම මේ ධහමට කරන කැපවීමේ ප්‍රතිඵලය විදියට. ඇත්තට මේකට හුඟක් උදාහරණ අපේ ජීවිත තුළින් කියන්න පුළුවන්. සාන ප්‍රයෝජන ටිකක් මේ ජීවිත කාලය තුළදීම ලැබෙනවා. තමන් ඉන්න පහළම වෘත්තියේ ඉඳලා යන්න පුළුවන් උඩරිම වෘත්තිය කරා ඉහළම අධ්‍යාපනික මට්ටම කරා යන්නත් පුළුවන්. තමන් ආර්ථික වශයෙන් යම් කිසි සංවර්ධනයකට පත්වන කැමති නම් ඒක ලබා ගන්නත් පුළුවන්. එනිසා විශේෂ සංසතියක් මේක තුළ තියෙනවා. එනිසා ධර්ම ගැන නිතර විශ්වාස කරන්න. ඒ ධර්ම දැනුමක් විතරක් නෙවෙයි. ඒ ධර්ම තමන්ට පුළුවන් කුඩා දේ ඉඳන්ම ප්‍රතිපත්තියෙන් අනුගමනය කරන්න. කුඩා දේෙන් මාර යනකොට රුපියලක් දෙකක් කෙනෙකුට දෙන එකේ ඉඳන් විදර්ශනා භාවනා කිරීම දක්වා මේ පරාසය තුළ කරන්න පුළුවන් උපරිම දේවල් තමයි ජීවිත කාලය තුළින් කරන්න කරන තරමට සමාධානි සංසතිය තියෙනවා. කරන තරමට තමගේ මනසේ සතුට වැඩි වෙනවා. කරන තරමට තමයි ලස්සන වෙනවා, නිරෝගී වෙනවා, හොඳ මිතුරන් වුණ ගහනවා, හොඳ දරුවන් ලැබෙනවා, හැමදේම තමට ලැබෙනවා. තමන් ධහම තුල යනකොට ඇත්තටම තමා ධහම තුල ඉන්නවාද තමන්ට ධර්මයෙන් ප්‍රතිඵල ලැබෙනවාද කියලා තමන්ට බලා ගන්න පුළුවන් ලක්ෂණ ටිකක් තියෙනවා. තමන් මේ ධහම ගන්න ගුරුවරයෙක් තමයි ඒක හරියි. තමන් වෘත්තිය වශයෙන් සාර්ථකවත්වයට පත්වලා ඉන්න හොඳ ගුරුවරයෙක් විදිහට. හැබැයි මේ ධහම තමන්ගේ ජීවිතේට අභ්‍යන්තරයක අවශෝෂණය වෙනවද? ඒ තුළින් තමන්ගේ මානසික සුවේ දින වෙනවාද කියලා තමන්ට තමන් ගැන බලන්න පුළුවන් ලක්ෂණයක් තියෙනවා. මොකක්ද ඒ ලක්ෂණය? ඒ ලක්ෂණය තමයි තමන්ගේ ළඟ තෘෂ්ණා, දෘෂ්ටි, මාන්න අඩු වෙන්න ඕනද වැඩි වෙන්න ඕනද? අඩු වෙන්න ඕනේ නැහැ. එනිසා තමන් ඇත්තටම ආධ්‍යාත්මික ගමන මගේ සාර්ථක කෙනෙක්ද? තමන්ගේ ඇත්තටම මානසික සුවය වැඩි වෙනවාද කියලා තමන්ට බලන්න පුළුවන් කණ්ණාඩිය. මේකද කියන ධම්මා දාස කියලා ආදර්ශ කියන කණ්ණාඩිය ධම්ම රිෆ්ලෙක්ෂන් කියලා කියන ධම්ම මිරර් කියලා කියනවා. අර මූණ බලන්න යන කණ්ණාඩිය ළඟට යනකොට හැම වෙලාවෙම කණ්ණාඩිය කිට්ටුවෙන් ගහලා තියෙන තෘෂ්ණා දෘෂ්ටි මාන කියලාත් ගහලා තියෙන පොඩ. මේක අඩු වෙනවද දැන් එන්නේ වැඩි වෙලාද කියලා තමන් බලන්න. තමන්ටම තමන් ගැන බලන්න පුළුවන් ලක්ෂණ. මේ දෙකම තමන්ගේ මානසික පීඩංගා කඩු වෙනවා. තමන්ට අනිත්‍යයත් එක්ක සරල වෙන්න පුළුවන්කම තියෙනවා. තමන් ලෝකෙ කොච්චර ඉහළට ගියත් තමන්ට පල්ලෙහා මට්ටමේ ඇත්තේ ඉන්න පුළුවන්කම ලැබෙනවා. සාමාන්‍යයෙන් අපටත් ඒ කාලේ සාමාන්‍යයෙන් පන්සලට ආවම සතුගානෙච්චර ලැජ්ජයි සාමාන්‍යයෙන්. ගෑනු ළමයි මීඩියෝ තුගම ලැජ්ජා තුගානි ඉඳලා කොස්සක් ගන්න. නමුත් දැන් එහෙම නෑ. කොච්චර කට්ටිය බලන් හිටියත් සතුගාන්න පුළුවන් ඉතින්. සතෙක් ඇදගල තිබුණත් අයින් කරන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. ඇත්තටම අපේ එහෙම මානසිකත්වය දිනුම් වෙන්නට ඕනේ නැන්නේ. එතකොට තමන්ට හරි සරලයි ඉන්නේ. දැන් මේක කාරණාවක් විතරයි මම කියන්නේ. එතකොට මේ තෘෂ්ණා දෘෂ්ටි මාන තමන් ළඟ එන්නේ නම් නමුත් අපේ තියෙන අධ්‍යාපන පද්ධතිය සම්පූර්ණම කරන්නේ මොකද්ද? මේ අඩු කරන වැඩි කරනවාද? ඔය එන්නේ නම් වැඩි වෙනවා මේකේ. එන්නේ නම් මානසික පීඩාව වැඩි වෙනවා. ඒක එක කාරණයක්. දැන් මේ කියන හැම කරුණක්ම එකට එක සම්බන්ධයි. නිකන් මේ ආවට ගැට නෙමෙයි මේක කියන්නේ. හැම දෙයක්ම එකිනෙකට සම්බන්ධ වෙන්නේ. ඒ විතරක් නෙවෙයි. මේ සරල දෙයින් පටන් අරන් ඉතාම ගැඹුරු දේ කරා යනවා. බුදුදහමේ ඉගැන්වෙන කරුණු බුදුරජාණන් වහන්සේ අවුරුදු කීයක් බණ කිව්වද? අවුරුදු 45ක් බණ කිව්වා. අවුරුදු 35 ඉඳලා 80 දක්වා බුදුවරයෙක් විදියට අවුරුදු 45ක් බණ කිව්වා. මේ දේශනා කරපු ධර්මය රස වශයෙන් ඒක විදන් කියනවා. රස වශයෙන් අමාරතය රස වශයෙන් ඒක ආකාරය. ධම්ම විනය වශයෙන් දුවි ධම්ම. ධර්ම විනය වශයෙන් දෙකට බෙදෙනවා. ඒ වගේම පඨම මජ්ක්‍ධිම අවසාන වශයෙන් තුනකට බෙදෙනවා. පිටක වශයෙන් ත්‍රිවිධං විනය සූත්‍ර අභිධර්ම විදියට තුනකට බෙදෙනවා. නිකාය වශයෙන් පංච විධං දීඝ මජ්ක්‍ධිම සංයුතං උත්තර කුද්දක කියලා නිකාය වශයෙන් පහකට බෙදෙනවා. ඊළඟට නවංග සතු සාසනය කියලා එකක් තියෙනවා. සුත්ත ගෙය වේයාකරණ ගාථා උදාන ඉති උත්තක ජාතක අබුද ධම වේදාංග කියලා. ඊළඟට උම බෙදාගෙන ගිහිල්ලා අවසාන බෙදීමේදී ස්කන්ධ වශයෙන් 84,000කට බෙදෙනවා. මෙන්න මෙහෙම තියෙන සියලුම ධර්ම මෙහෙම හුඟක් තිබුණට ඒ සියලුම ධර්ම කොටස් දෙකක් මත ස්තම්භ දෙකක් මත ගොනු කරන්න පුළුවන්. මොකද මේ ස්තම්භ දෙක මෛත්‍රිය සහ ප්‍රඥාව. බුදු දහමේ ගැන සියලුම දේවල් වලින් කරන්නේ එක පැත්තකින් මෛත්‍රිය දිනු කරනවා, අනිත් පැත්තෙන් ප්‍රඥාව දිනු කරනවා. ඒ හැම දෙයකම අවසාන බලාපොරොත්තුව මානසික දුක් පීඩා අනුකල්ලා ඉහෙළම තලයකට මනස ගන්න. කෙනෙකු ළඟ මෛත්‍රිය දිනු වෙනකොට මොකද වෙන්නේ? එයා අනිත් කෙනා දිහා බලන්නේ තමන්ගේ දරුවා දරුවෙක් දැස බලන ආකාරයෙන් දරන බලන්නේ. කර්ණිමිට සූත්‍රය දැක්වෙන එකයි මාතය සනියම් බුද්ධන් කියලා. තමන්ට ඉන්න එකම දරුවා ලෙස බලන හැඟීමෙන් තමයි බලන්නේ. එතකොට රාගයක්වත් ද්වේෂයක්වත් හටගන්නේ පලාදකවත් ඉඩක් නැහැ එතකොට. කොච්චර මනසට සුවයක්ද නේ? කොච්චර සැහැල්ලුවෙන් කෙනෙක් ආශ්‍රය කරන්න පුළුවන්ද? මෛත්‍රිය තියෙන කෙනාගේ ළඟ මෛත්‍රිය නවතින්නේ නැහැ. ඒ කෙනාගේ ළඟ කරුණාවක් තියෙනවා, මුදිතාවක් තියෙනවා, උපේක්ෂාවක් තියෙනවා. සතර බ්‍රහ්ම විහරණම වැඩෙනවා. මිනිස් සිරුරක් දරාගෙන කායිකව මනසෙන් බ්‍රහ්මයෙන් වගේ මේ ලෝකේ ඉන්න පුළුවන්. සතර බ්‍රහ්ම විහරණ වැඩෙනවා. කෙනෙකුට කියන්න පුළුවන් මේ සමාජය අපට ඕව වැඩිවොත් නම් රැකියාවක් කරන් ඉන්න වෙන්නේ නැහැ කියලා නේ. එහෙම නැහැ විනෝදේ මේවා කරන්න පුළුවන් දේවල්. බැරි දේවල් නෙවෙයි. බෞද්ධ පරිසරයක නෙවෙයි, අබෞද්ධ පරිසරයක වුණත් කරන්න පුළුවන්. එක පැත්තකින් මෛත්‍රිය දිනන වෙනවා. අනිත් පැත්තෙන් මොකද දිනන ප්‍රඥාව. ප්‍රඥාව කියන්නේ මොකද්ද? ප්‍රඥාව කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ප්‍රඥාව කොටස් දෙකකට බෙදෙනවා. මොකද්ද කොටස් දෙක? එකක් තමයි කම්මසකට සම්මාදිතය. කර්මයේ පිළිබඳව දැනුම. දෙවෙනි එක මොකද්ද? චතු සත්‍ය සම්මාදිටිය නැත්නම් ආර්ය සම්මාදිටිය කියලා කියනවා. මහා චතරිතක සූත්‍රයේදී බුදුහාම දේශනා කරන මජ්ක්‍ධිම නිකායේ සම්මාදිට්ඨියම් පහම් වික්‍රේ ද්වයං වදාමි. අති වික්‍රේ සම්මාදිට්ඨි සාස්වා පුඤ්ඤභාගිය උපදිවේපක්කම්. එක සම්මාදිටියක් තියෙනවා ශාස්ත්‍රවෝ සැප විපාකගෙන දෙන උපරි සම්පත් ලබා දෙන සම්මාදිටියක් තියෙනවා. ඒකට කියනවා කම්මන්තකට සම්මාදිටිය කියලා. අනිත් එක තමයි අත්තිවික්‍රේ සම්මාදිට්ඨි අරියා අනාකවා ලෝකෝත්තර මග්ගංගා කියලා. ලෝකෝත්තර වූ ආර්ය සම්මාදිට්ඨියක් තියෙනවා. එතකොට තමන් පොතපත කියවද්දී හරි බණක් අහද්දී හරි තමන් උගන්නන කොට හරි තමන්ගේ ඔළුවේ තියෙන ටෝන තමන් මේ දෙකෙන් දැන් උගන්වමින් ඉන්නේ මොකද්ද කියලා. තමන් දැන් මේ උගන්නමින් ඉන්නේ කම්මන්ත කතා සම්මාදිට්ඨිය ඉඳලා කරන ලෝක විවහාර දෙයක්ද, සම්මුති සත්‍ය තුල දෙයක්ද, නැත්නම් අර චතුසත්‍ය සම්මාදිට්ඨිය ඉඳලා අනිත්‍යය පිළිබඳව කරුණක් ගැනද මේ කතා කරන්නේ කියන එක ගැන තමන්ගේ අවබෝධයක් තියෙනට ඕන. මෙන්න මේ දෙක පටලවා ගන්න හොඳයි. මේ දෙක පටලවා ගත්තොත් අපිට වැරදි. සවිශේෂයෙන් දහම් පාසල ගුරුවරයෙක් විදියට බොහොම ඉහළ තැනකින් ඔබේ ධර්මඥානය තියෙනට ඕන. ඒ වගේම පුලුවන් තරම් පොතපත කියවන උන බුදුදහම ගැන. හිතන්නේම සරල දෙයක් කියලා මේක අපේ උපදින්න බෞද්ධයෝ අපිට ඉතින් අමුදෙන් ආයෙ ඉගෙන ගන්න දෙයක් නැහැ කියලා එහෙම මාන්නයක් ඇති කරගන්න එපා. ඇත්තෙම උපදින් බෞද්ධයෝ තමයි ධර්මඥානයෙන් අඩු වෙන්නේ. ලෝකේ ගියම හොඳට පේනවා. ධර්මඥානයෙන් අඩු වෙන්නේ උපතින් බෞද්ධයෝ. ඇයි ඒ? ලොකු මාන්නයක් තියෙනවා අපි ධර්මයේ දන්නවා කියලා. අපි පන්සලක් යනවා, දහම් පන්සලක් ගිහලා අපි පොත් කියවච්චර කියලා ඉතින් අපි දන්නවා කියලා. උපදින අවුන්දා එහෙම නැහැ. පුදුම උනන්දුවක් දෙන මේ ධර්ම ඉගෙන ගන්න. විතරක් නෙවෙයි ධර්මයට හුඟක් කැමති. ඔබ පුදුම වේදැම්මිට අපි දැකලා තියෙන සමහර අය විදේශ රටවලදී සිංහල මාධ්‍යෙන් බණ කියනකොට සිංහල වචනයක්වත් බැරි සමහර අය සිංහලයේ බණ අහන අය මැද ඇවිල්ලා වාඩි වෙලා ඉන්නවා කියලා තියාගෙන. ඇයි? සිංහලෙන් බණ කියනකොට සිංහල භාෂාව බැරි කෙනෙක් ඇවිල්ලා ඇයි ඒ මැදට ඇවිල්ලා වාඩි වෙලා ඉන්නේ? නිකන් සාමාන්‍ය රටක කෙනෙක් නෙවෙයි. ඔබ විශ්වාස කරාද මැද පෙරදිගේ ඉපදෙච්ච සමහර අය. ඉරානයේ, ඉරාකයේ වගේ රටවල ඉපදෙච්ච සමහර අය ඇමරිකාවේ සමහර බෞද්ධ පන්සල්වල බණ කියනකොට මැද ඇවිල්ලා වාඩි වෙලා ඉන්නේ. ඇයි? ඒ විශ්වාස කරනවා මේ බණ අහන ධර්මයේ රකින අය ඉන්න පිරිසක් මැද ඉන්නකොට ලොකු මානසික ශක්තියක් එවලේ ඒ වටා පිටාවේ තියෙනවා. අන්නේ මානසික ශක්තිය ගන්න කියලා. ඒ තරම්ම මේ ධර්ම ගැන විශ්වාසය ලෝකයට යනකොට මිනිස්සු තුල තියෙනවා. අපේ ළඟ කොයි තරම් දුරට ඒ විශ්වාසයක්ද තියෙනවද? අපට අඳුම ගානේ බණ තේරෙන සිංහලෙන් කියද්දී අපේ දරුවෙක් අපේ පන්සලට එක්කන් එන සූදානම්ද? අපි දරුවන්ට ආදරය කියලා කියනෝනේ. ඈ ඉගෙන ගන්න උගන්වන්න ඇඳුම් පැනඳුම් අරන් දෙන්න ඉඹිනව නේද? හරියට ආදරය පෙන්නනෝනේ. ඇත්තටම පින්නතුනේ අපි අපේ දරුවන්ට ආදරේ නැහැ. මෝටර්සයිකලයක දරුවෙක් කියන් යනකොට ඇතැමිට දරුවට හෙල්මට් එකක් දා යන්නේ. දරුවට ආදරේ නැහැ ඇත්තෙන්. දරුවට ආදරේ නම් කවදාවත් එහෙම කරන්න බෑ. පොලිසියට තියෙන බය නිසා නෙවෙයි. දරුවට ආදරේ නම් මෝටර්සයිකලයක යනකොට ඇත්තෙන් මේ දරුවට හෙල්මට් එකක් දාන්න ඕන. දරුවට ඇත්තටම ආදරේ නම් අපි. අන්නේ වගේම තමයි මේ දහම තුරදී අපිට බොහෝ වෙලාවට මේකේ තියෙන විශ්වාසනීයත්වය අඩුවන තියෙනවා. ඒ නිසා අපි මේ කතා කරේ ධර්මයේ කරුණ සාකච්ඡා කරනකොට කොටස් දෙකක් වලින් නම් කතා කරනවා. එකක් තමයි කම්මසකතා සම්මාදිටිය ඉඳන් කතා කරන පැත්තක් තියෙනවා. අනිත් පැත්තෙන් ආර්ය සම්මාදිටිය පැත්තෙන් ඉඳලා කතා කරන එකක් තියෙනවා. මෙන්න මේ දෙකේ වෙනස හඳුනා ගන්නට ඕන. හොඳයි, ඊළඟට තවත් ගැඹුරට යනකොට ධර්මයේ පිළිබඳව ඉතාම සරල මට්ටමේ ඉඳලා දැන් අපි ටිකෙන් ටික තවත් පැතිවලට යනවා. බුදුදහමේ ඉගැන්වෙන කරුණු අපට කොටස් තුනකට බෙදන්න පුළුවන්. ওই සටහනේ තියෙනවා. ওই සටහනේ ඉතාම වැදගත් එකක් ඕක. ඕක ඇතැමිට එකපාරක් කියවලා තේරුම් ගන්න බැරි වෙන පුළුවන්. නමුත් පැත්තකට දාන්න එපා. ඕක වාර 10ක් හරි කියවලා ඔහුගේ වචනයක් පාසාම තේරුම් ගන්න උත්සාහ කරන්න. Tamanට තේරෙන්නේ නැත්නම් තේරෙන කෙනෙක්ගෙන් අහලා හරි තේරුම් ගන්න. එතකොට අප මේ සාකච්ඡා කළේ ඉතාම සරල මට්ටමින් ගත්තොත් බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්ම කරුණු එක පැත්තකට ගන්න පුළුවන්. මේ ජීවිතය සාර්ථක කරගන්න අපි මොකද කරන්න ඕන කියලා. කෙනෙක් මරණයෙන් පස්සේ ජීවිතයක් විශ්වාස නොකරත් බුදුහාමුදුරුවෝ බලකලේනේ අනිවාර්යයෙන්ම මරණයෙන් පස්සේ ජීවිතයක් විශ්වාස කරන්න කියලා. මරණයෙන් පස්සේ ජීවිතයක් නොපිළිගත්තත් කෙනෙක් හැම කෙනෙක්ම පිළිගන්නවා මේ ජීවිතය සාර්ථක කරගන්න ඕන කියලා. තමන් මේ දැනට ලබාගෙන තියෙන ජීවිතය සාර්ථක කරගන්න නම් කොහොමද ඒක කරන්න ඕනේ කියන එක ගැන බුදුදහමේ විස්තර කරනවා. ඒක ප්‍රධාන වශයෙන් කොටස් හතරකින් වෙන්නට ඕන. මොනවද? අධ්‍යාපනයෙන් දිනු වෙන්නට ඕන. නැත්නම් ආර්ථිකයෙන් දිනු වෙන්නට ඕන. සෞඛ්‍යයෙන් දිනු වෙන්නට ඕන. සදාචාරයෙන් දිනු වෙන්නට ඕන. මෙන්න මේ කරුණු හතරෙන් කොයිතරම් දුරට අපි සාර්ථක වෙන්න ඕනද, ඒකට මාර්ගය මොකක්ද කියන එක ධර්මය තුළ විස්තර වෙනවා. දැන් අධ්‍යාපනයේ දිනු වෙන තමයි කියන්නේ සුතමේ ධනිය ලබා ගන්න කියලා. සිප්පන් සික්ඛාපෙන්දි කියලා සිංහල වද සූත්‍රය දැක්වෙන්නේ ඒක. ඒකම තමයි අපි බෞද්ධ පරිසරයට ආවේ. දෙගුරුන් විසින් තම දරුවනට දෙන නොමද දන නම් වියතුන් සභා මැද ඉන්ට ඉදිරිව ශිල්ප දෙනුමයි කියලා. දෙමෝපියන් විසින් තම දරුවන්ට දෙන ලොකුම ධනය මොකද්ද? විද්වත් සභා මැද ඉදිරියෙන් ඉන්න පුළුවන් විදියට ධර්මම සකස් කරන්න ඕන. විශේෂයෙන් ලංකාවේ හොඳ අධ්‍යාපනයක් තියෙනවා. සංස්කෘත අධ්‍යාපන ඉහළ මට්ටමේ තියෙනවා. මම හිතන්නේ ආසියාවේ, ජපානයේ හැරුණ කොට ඉහළ මට්ටමේ ලංකාවේ තියෙනවා. ලංකාවේ ගිහිපු ලෝකෙම ඉහෙළම සැර කලවල ඉන්නවා. නාසා ආයතනයේ ඉහෙළ මිලියන ලංකාවේ කෙනෙක්. ලංකාවේ හොඳ අධ්‍යාපනයක් තියෙනවා. අන්නේ අධ්‍යාපනය පුළුවන් තරම් ලබා ගන්න එක වටිනම හැබැයි සාමාන්‍ය අධ්‍යාපනයේ වෘත්තීය ධර්ම විතරක් නෙවෙයි සාරධර්ම අධ්‍යාපනය සැලකත් වෙනවා. එනිසා තමයි දරුවන්ට උගන්වන්නේ පාපානිවාරෙන්ති කල්යාණේ නිවේසෙන්ති කියලා කරුණ දෙකක් කියලා තුන්වෙනි කරුණ විදියටයි සිප්පන් සීකාපෙන්ති කියලා කියන්නේ. මේ තුනම වැදගත්. ඒකට අධ්‍යාපනයේ තියෙන එක තමයි පළවෙනි කාරණේට අදාළ ඉගැන්වීම් රාශිය බුදුදහම තුළ තියෙනවා. ඊළඟට ආර්ථිකෙන් තියෙන කොහොමද? බාහා බල පරිකිතේ ඡේදාවක් කිත්තේ ධම්මිකේ ධම්මල දෙහි කියපු විදියට දහඩිය මහන්සියෙන් දැතේ වීරියෙන් උපරිම උත්සාහ කළ ධනෙ උපයන්නට ඕන. ඒකේ සීමාවල් නැහැ. අඩුවෙන් උපයන්න කියලා සීමාවක් නැහැ. සීමාව තමයි දැහැමි කියන සීමාව විතරයි. දැන් අධ්‍යාපනය ගත්තත් දැන් ඉස්සර නම් එක උපාධියක් ඉදරගෙන ගත්තේනේ. දැන් එහෙම නැහැ. දැන් ඔබ විශ්වාස කරන සමහර ඉන්න උසස් පෙළ ඉඳලම දෙක දෙක ගන්නයි. උසස් පෙළ දැන් ඉස්සර නම් ඉතින් 8ක් 4ක් තිබ්බනේ නේ. 4 4 විශේෂාරා දෙකකින් ගන්නයි සමහර අය. උපාධිය බාහිර අභ්‍යන්තර දෙකක් කරනවා. මාස්ටර් ඩිග්‍රී සහ සමට දෙකක් කරනවා. ඩොක්ටරේට් දෙකක් කරනවා දැන් අලුත්ම අය. එකක් නෙවෙයි. මේ තරම්ම ලංකාවේ අධ්‍යාපන ඉලක්ක කියලා තියෙනවා. භාෂා ඉංග්‍රීසි විතරක් නෙවෙයි තව විදේශ භාෂාවත් තව දෙකක් කරනවා. වාචික භාෂා විතරක් නෙවෙයි සයින් ලැන්ග්වේජ් එකක් කරනවා. සංඥා භාෂාවක් කරනවා. ඇමරිකාවේ කියලා මේ පොගේ කාලේ හිටිය වයස අවුරුදු 10යි භාෂා 10ක් පුළුවන්. තවරම මේ හිටියා වයස 22යි. තවරම මේක අපි දැක්කා වයස 22යි භාෂා 22ක් කතා කරන්න ඕන. ඒ වගේ සුවිශේෂයක් තියෙනවා. ඉතින් හැමදැනට මේකට අත්‍යවශ්‍ය පාත් වෙන්න බෑ. නමුත් ඉතින් සමහර අය ලැත්තර යනවා කතා කරන්න බැරියා ඉන්නවා සංඥා භාෂා කියපියක් පුළුවන් අය ඉන්නවා. භාෂාවක් නෙමෙයි. යට ලිඛිත භාෂා කීපයක් පුළුවන් නම් කතා කරන්න බෑ. බුද්ධිය අඩුවක් නැහැ කට්ටිය. ඒ නිසා වා අධ්‍යාපනයේට පුදුම විදියේ තරඟයක් අද ලෝකේ තියෙනවා. ඒක වටින වැත්තේ මාධ්‍යන්තනේ යෙදිච්ච තරමට විද්‍යා දදාති විනයන් කියපු විදියට අධ්‍යාපනයේ ඉහළට යන්නේ නැන්න පුජ්‍යලයා ශිෂ්ට සම්පන්න කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා අධ්‍යාපනයේ වා වටිනවා. ඒ නිසා අධ්‍යාපනයේ දිනුවනත් එක්කම ආර්ථිකිනුත් වාද දින වෙන්න අලුත්ම ක්‍රමය තමයි වාහ මහන්සියලා රැකී රක්ෂා කළ මුදල් උපයනවා ඉස්සර වගේ නේ දැන් අලුත්ම ක්‍රමය නාකි වෙන ගන්න රස්සාව කරන්නේ නැහැ දැන් ඔය විශ්වාස කරන සමහර අය මුළු ජීවිත කාලෙටම අවුරුදු 5යි රැකියා කරනවා මුළු ජීවිත කාලෙටම අවුරුදු 5ක් රැකියා කළම මුදල් ඉතුරු කරලා තියලා ජීවිත කාලෙම ජීවත් වෙනවා එහෙම රැකියා ලෝකේ තියෙනවා අපි දන්න සමහර අය එනසා යන්සලුන් අපි දිනනට ඕන. අනිත් කාරණේ තමයි සෞඛ්‍යයෙන් කායික සෞඛ්‍ය වගේම මානසික සුවතාව වෙනත් අපි දිනනට ඒකත් බුදුදහමේ ඉගැන්වීම් කියනවා. ඊළඟ කාරණේ තමයි සදාචාරයෙන් හොඳ සදාචාරවත් පංචශීලයේ පදනම් කරගත් හොඳ සදාචාරවත් ජීවිතයක් ගොඩනගාගන්නේ කොහොමද කියන එක ධර්මයෙන් විස්තර කරනවා. ඒතර මෙන්න මේක තමයි බුදුදහමෙන් කියන පළවෙනි පියවර. දැන් මේකට අදාළ කරුණු තමයි බොහෝ විට සිංහලවද සූත්‍රය, ව්‍යග්ගපජ්ජ සූත්‍රය, පරාභව සූත්‍රය වගේ තැන්වල, මංගල සූත්‍රය මේ වගේ තැන්වලින් කරුණු අපට දෙන්නේ මෙන්න මේ සාර්ථකත්වය ලබා ගන්න. ධම්මික සූත්‍රය වගේ තැන්වල. ඒතර මේක තමයි ආරම්භක පියවර. මෙතනින් සාර්ථකත්වයට තියෙන පුද්ගලයා ඊළඟට බුදුදහමේ මඟ පෙන්වනවා තවත් පියවරක් ඉදිරියට යන්න කොහොමද කියලා. ඊළඟ පියවර තමයි තවදුරටත් බණ දාමහලා යා කම්මසකත සම්මාදිටිය තුල ඉඳගෙන යාගේ පරලෝ ජීවිතයක් ගැන තියෙන අවබෝධයත් එක්ක යා දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක් යාවට යොමු කරනවා මරණයන් මතු ජීවිතය සඵල කරගන්න. හැබැයි ඒ කරන පින්කමල අනිසංශය මරණයන් පස්සේ විතරක් නෙවෙයි. මේ ජීවිතේම ඇත්තටම අප කරන හොඳ දේවල් අනිසංශය ඔබ විශ්වාස කරද්දන්නේ 70% විතර ලැබෙන්නේ මේ ජීවිතේම. බුදුරජාන් වහන්සේ ඉනිසය දේශනා කළේ සුභ පුණ්‍ය සූචියෝ කියලා. සැප වැඩි පුර රැස් කර ගැනීම, පින් වැඩි පුර කිරීම රැස් සැප රැස් කර ගැනීමක් කියලා. එනිසා කම්මසකත සම්මාදිතී ලක්ෂණය මොකද්ද? තමන්ගේ හිත මුල් වෙලා කයින් වචනෙන් හිතෙන් යමක් කරනවා නම් ඊට අනුරූපෝ සැප දුක් විපාක තමට ලැබෙනවා කියන කාරණේ. මෙන්න මේක තමයි පළවෙනි ධර්ම මාර්ගයේදී ලැබෙන පළවෙනි විශ්වාසණියත්. කර්මයේ පිළිබඳ විශ්වාසය බෞද්ධයන් විතරක් නෙවෙයි අබෞද්ධයෝ දැන් පිළිගන්නවා. දැන් නෙවෙයි බුදුහාමර පහළ වෙන කාලයේ ලෝකෙ මිනිස්සු කර්මයේ විශ්වාස කළා. මරණයෙන් පස්සේ ජීවිතයක් පිළිගත්තේ එකක් කියලා. විතරක් නෙවෙයි හිත දිනු කරන්න පුළුවන් කියලා පිළිගත්තා. අහසින් යන පුළුවන් මට්ටමේ ඒ කාලේ තියෙනවා. මෙන්න මේක තමයි දෙවනි පියවර. එතකොට සම්මස්සගත සමාධියේදී ලක්ෂණය මොකද්ද? තමන්ගේ හිත මුල්ලලා හිත පිරිසිදු යමක් කළොතින් තමන්ට දුක් විපාක ලැබෙනවා. හිත පිරිසිදු යමක් කළොතින් තමන්ට සැප විපාක ලැබෙනවා කියන කාරණා. මෙන්න මෙතෙන්ට එනකන් බුදුදහමේ අනිත් දහම් වලයි යම්කිසි සමානතාවයක් තියෙනවා. හැබැයි ඒ සමානතාවය ඇවිල්ලා මෙතන ඉඳලා මාවත වෙනස් වෙනවා. දැන් ඔබෙන් කවුරුරි අහුවොතින් බුදුදහමයි අනිත් දහමයි අතරින් බුදුදහමේ තියෙන විශේෂත්වය මොකද්ද? බුදුදහමටම ආවෙනික වෙච්ච සුවිශේෂී ඉගැන්වීම මොකද්ද කියලා කෙනෙක් අහුවොතින් ඔබ මොකද දෙන උත්තරේ? කෙනෙක් අහන්න පුළුවන් බුදුදහමේ තියෙන අනන්‍යතාවය මොකද්ද? බුදුදහමේ උගන්වන විශේෂ දේ මොකද්ද කියලා අහුවොත් මොකද කියන්නේ? දැන් මේක දැනගන්න ඕන අපි ඒක. ඔබ කිව්වොතින් කර්මය කියලා. ඒක බුදුදහම විතරක් ආවෙන දෙයක් නෙවෙයි. වෙනත් ආගම්වල කර්මය උගන්වන. අඩු ගානේ ඒකාත්මයක් හරි පිළිගන්න ඒකට දිව්‍ය ලෝකේ දෙවියන්ගේ ළඟට හරි යක්ෂයන්ගේ ළඟට හරි යන්න පුළුවන් කියන එකට ඉස්සාද ගන්න එකට. ඒත් ඉපදීමන්නේ කොහොමද කර්මයෙන්? එතකොට බොහෝ දෙනෙක් ඉතින් ඉන්නේ හොඳ කර්ම කළා දිවි ලෝක යන්නේ බුදුදහම උගන්වන්නේ කියලා. එහෙම පැත්තකට උගන්වනවා නැත්ද නැ ඒ කම්මසගත සම්මාතියෙන් ඉඳලා සම්මුති සත්‍ය තුල සම්මුති සත්‍යෙන් දේශනා කරන ධර්ම. බොහෝ දෙනෙක් ඉතින් ඉන්නේ මේක විතරයි බුදුදහම උගන්වන්නේ කියලා. හොඳට ඉන්න පන්සිල් රකින්න දාන සීල භාවනා කරන්න අම්මට තාත්තට සලකන්න ආමඳුරවන්ට වඳින්න සාංගික දාන දෙන්න මේව ටික කරන්න එතකොට ඔයාලට දිවි ලෝක යන ලැබෙනවා. ටික ටික නිවනටත් ළඟා වෙන්න පුළුවන් වෙනවා කියලා තමයි අපි අහන්නේ. මෙන්න මේක විතරක් දන්න අය තමයි කියන්නේ පන්සලේ, පල්ලියේ, කෝවිලේ දැල්වෙන්නේ එකම පහනයි කියලා. මේ දහම් දැනුම විතරක් තියෙන අය තමයි ওই කතාව කියන්නේ. කම්මසකතා සමාධියේදී එනකන් යම්කිසි විදියකින් සම්පූර්ණමත් නැහැ යම්කිසි විදියකින් පහන සමාන තමයි. හැබැයි මෙතෙන්දී බුදුදහමේ පහන වෙනස් වෙනවා තව පියවරකට. ඒ මොකද්ද? ඒ තමයි චතුසත්‍ය සමාධියත් එක්ක චතුරාර්ය සත්‍ය සමාධියත් එක්ක පරිසම්පාදයේ තිලක්ෂණ ආදී ගැනීම එක්ක තවත් අමුතුම දෙයක් අපට උගන්වනවා. තවත් අමුතුම දෙයක් අපට උගන්වනවා. මෙන්න මේක තමයි විශේෂයෙන් අපි දැනගන්නට ඕන දේ. මෙතෙන්ට එන කන්ටික ඉගෙන ගන්න අපට අමාරු නෑ. පොත්පත් කියවුවොත් ඔබට මාත් දේවල් ඉගෙන ගන්න පුළුවන්. දැන් මේ පොත් ටික ඔක්කොම ඇද්දෙන් මම ඊයේ ඉඳලා බැලුවා මේක පිටු හරව මේ හතේ පන්තිය, හයේ පන්තිය පොතේ ඉඳන් 10 පන්තිය පොත දක්වාම පාඩම් ටික බැලුවා ඔක්කොම ටික. ඔබ කොයි පන්තියක ඉගෙන ගත්තත් මේ පොත් ටික ඔක්කොම ක්වෙස්චන් එකක් ඔබ ළඟ තියාගන්න. මේක බලන්න ඔබ හයේ පන්තිය උගන්නන කෙනෙක් වෙන්න පුළුවන්. තුනේ පන්තිට උගන්නන කෙනෙක් වෙන්න පුළුවන්. මට 10 පන්ති පොත අදාළ නැහැ කියලා ඒක නොබල ඉන්න එපා. ඒක බලන්න ඔබ. විශේෂයෙන් හැම කෙනෙක්ම මේ 10 පන්ති පොත අනිවාර්යයෙන්ම කියවන්න. මේක ඉතාම වැදගත්. හරිම වැදගත් විදිහට මේ පාඩම් එක ලියලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඉතාම ප්‍රායෝගිකයි. මේවා දැන් මේකේ 38 වෙනි පාඩම මම බැලුවා. දවස ගෙවණු හැටි කියලා පාඩමක් තියෙනවා. මේ 10 වෙනි පන්තිය පොතේ 38 වෙනි පාඩම හරිම ලස්සන පාඩමක්. ගෙදර දරුවෝ ටිකයි අම්මල තාත්තලා ආචිල සීරි දවසේ වැඩ ගන්න හැටි මේ තියෙනවා. හරියම මාසයක කියවනවා. කෑම බීම වෙන හැටි, උදේට අවදි වෙන හැටි, හිඟන්නේ කහම සලකන හැටි, ආචිල සලකන හැටි, නාන හැටි, කුරුල්ලන්ට කෑම දෙන හැටි ඔක්කොම ටික මේකේ තියෙනවා. හරිම ලස්සන පාඩමක්. මේ ටික කියවනවා. එතකොට අපි මේ සඳහන් කරන්නේ මෙන්න මේ දැනුමත් එක්ක. හැබැයි මට නම් තේන්නේ මේ එකම පොතකවත් අර බුදුදහමේ කියන දෙවෙනි තැනට යන විදිහේ සැබෑ මඟ පෙන්වීමක් දෙයිද කියලා අපිට නැවතත් හිතන්න වෙනවා. මෙන්න මෙතනින් තමයි ඇත්තටම අපි ලෝකේ බුදුරජාන් වහන්සේ කෙනෙක් පහළ වුණාද කියලා දැනගන්න. මෙතන ඉඳලා ටිකක් අමාරුයි. මොකද කල්පනායෙන් අහන්නට ඕන. ධර්මයේ සඳහන් වෙනවා මජ්ක්‍ධිම නිකායේ සම්පාසවපිලි සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රය එක්තරා කාරණයක් සඳහන් වෙනවා. මොකද්ද මේ කාරණිය? යම් කිසි කෙනෙක් කියනවා නම් මේ කර්ම කරන කෙනා මේ නැවත ඉපදෙන්නේ. මේ කර්ම ටික අරගෙන මෙයා ඊළඟ ආත්මාවේ දෙවියෙක් වෙනවා, මිනිස්සෙක් වෙනවා, බ්‍රහ්ම ලෝකේ යනවා කියලා කියනවා නම් අන්න ඒ අදහස, ඒ සංකල්පය, ඒ දෘෂ්ටිය දෘෂ්ටිකාන්තාරයක්, දෘෂ්ටි විසූපයක් කියලා කියනවා. දෘෂ්ටිකාන්තර කතරමං වුණා කියලා. මේ අපිවම බය වෙන්නේ නැතයි. දැන් මෙතන මේ කියන්නේ අර කම්මස්ස කතා සම්බන්ධිත ඉක්මෝල යන සුවිශේෂ ඉගැන්වීමක් මේ කියන්නේ. සාමාන්‍ය දැන් මේක කිව්වා කියලා දැන් හෙට ඊළඟ සතිය පන්තිවල උගන්වන්නේ එප මේකෙන් වැඩි අවුල් වෙනවා එහෙම නෙවෙයි. මේක උගන්වන්නේ ඔබ දැනුවත් ඉන්න ඕන නිසා මේක අපි බණකටවත් එකපාර කියන්නේ නැහැ. මේක කියන්නේ සාමාන්‍ය මට්ටමේ කම්මස්ස කතා සම්බන්ධිත උපරිම දැනුම ලැබුණට පස්සේ තමයි ඊළඟ ටික කියන්නේ. නැත්නම් මිනිස්සු දන් දෙන එකක් නවත්තන ඊට පස්සේ. කම්මස්ස කතා සම්බන්ධිත තුල ඉඳගෙන ඉහළ තලයකට යනකොට තියෙනවන ඉහළ දර්ශනය මේ කියන්නේ. සාමාන්‍යයෙන් අපි මිත්‍යා දෘෂ්ටි කියලා කියන්නේ මොකද්ද? අපි මිත්‍යා දෘෂ්ටි කියන්නේ නියත මිත්‍යා දෘෂ්ටි. නත්ති දින්නම්, නත්ති ඉට්ටා, නත්ති සුකට දුකට අනන්ත සම්මානම් පරම් විපාක කොහෙම කියලා දුන් දන් දුන් දේ ඵලයක් නැතෝ මෙහෙම කිසිම දෙයක් නොපිළගන්න එකට තමයි මිත්‍යා දෘෂ්ටි කියලා අපි කියන්නේ. අපි එතන අනිත්‍යාගාමීනේ ඔක්කොම මිත්‍යා දෘෂ්ටි කියලා අපි තමයි සම්මාදිට්ඨිය කියලා නේ. ඔබ සම්මාදිට්ඨියද? තින්නතුනි අර දසවස්තුක මිත්‍යා දෘෂ්ටියට සාපේක්ෂව අපි දැන් ඉන්නේ යම් සිද්ධියක සමාධියක තමයි. හැබැයි අපි කම්මස්ස කතා සමාධියට ඇදුවත් ලෝකෝත්තර සමාධියට සාපේක්ෂව අපි කොහෙද ඉන්නේ? අපි මිත්‍යා දෘෂ්ටියම තමයි. ඒක අපිට පිළිගන්න වෙනවා. ඇයි ඒ මේ දුකේ නිදහස් වීම මාර්ගයත් එක්ක. එතකොට මෙතන ඉඳන් කරොන්ට ගිතාම වැඩගත් සිහියෙන් ඉන්න මේකෙන් තමයි යම්කිසි දැනුමක් ලබා ගන්න පුළුවන් කියන විශ්වාසයෙන්. සාමාන්‍යයෙන් ලෝකයේ පහළ වෙන සියලුම දර්ශන, ආගම්, ඉගැන්වීම්, විද්‍යාවන් මේ සියල්ලක්ම කියන්නේ එකම පැත්තකට යන්නේ ඔක්කොම ටික. ඒ ඔක්කොම දහම් වලට කියනවා අනුසෝතගාමී කියලා. අනුසෝතගාමී කියන්නේ මොකද්ද? ගඟක් පල්ලෙහාට ගලාගෙන යනවා වගේ ඔක්කොම එක පැත්තකට යන්නේ. බුදුදහම මොන ගාමීද? බුදුදහම පටිසෝතගාමී. බුදුදහම උඩුගම් බලා යන්නේ. මොකද්ද උඩුගම් බලා යනවා කියලා කියන්නේ? මොකද්ද මේ වෙනස? ලෝකයේ හැම දෙනෙක්ම කියන්නේ අපි ඉපදෙන්න කලින් ලෝකයක් තිබුණා. ඒ තිබෙච්ච ලෝකේ අපි ඉපදුණා. අපි මරණයට පත් වුණා ඊට පස්සේ ඒ ලෝකය ඉතුරු වෙනවා කියන කාරණා. අපි ඉපදෙන්න කලින් ලෝකයක් තිබුණා. ශ්‍රී ලංකාව කියලා එකක් තිබුණා. ඒ ශ්‍රී ලංකාවේ මාතර දිස්ත්‍රික්කේ දෙවුන්දර ආසනයේ මම ඉපදුණා. මම මේ ගියාට පස්සේ දෙවුන්දර ආසනයේ മന്ത്രിතුමා ඉතුරු වෙනවා කියලා හිතන් ඉන්නවනේ. ඒක තමයි දැන් අපි හිතන් ඉන්න සත්‍යය. මේක හරේ සම්මුති සත්‍යයට සාපේක්ෂ විතරයි. කර්මාර්ථ සත්‍යයට යනකොට, බුදුදහමේ උගන්වන ඉහළම තැනට යනකොට මේ සත්‍ය වෙනස් වෙනවා. එහෙනම් ඇත්තටම ලෝකය කියන්නේ මොකද්ද? ලෝකය කියන්නේ මේ මොහොතේ අපේ ඇස්සේ ඉපදීමට ලෝකෙ ඉපදීම කියලා කියන්නේ. අපි ඇස්ෙන් රූපයක් දකිනකොට අන්නේ මොහොත තමයි අපේ සම්පූර්ණ ජීවිතයේ සම්පූර්ණයෙන්ම ලෝකේ ආරම්භය කියලා කියන්නේ. අපි යමක් ඇහෙන් දකිනකොට, කනෙන් අහනකොට, නාසයෙන් ගඳ සුවඳ විඳිනකොට මේ ආයතන හයෙන් මොකක් හරි ආයතනයකින් අපි ගන්නව නම් අන්නේ ගන්න මොහොතේ තමයි ඇත්තටම ලෝකෙ ඉපදෙන්නේ. හැම මොහොතෙම මේක හට ගන්නව, නිරුද්ධ වෙනවා. මෙන්න මේ ඉගැන්වීම තමයි බුදුදහමෙන් අපි ඉහළින්ම දැනගන්න ඕන කාරණා. බුදුරජාණන් වහන්සේගේ දර්ශනය දන්නවයි කියලා කියන්නේ මෙන්න මේක දැනගත්තු පමණට. ඊළඟට දුක කියලා කියන්නේ මොකද්ද? මෙන්න මේ දැනුමත් එක්කම උඩ එනවා ඇත්තටම දුක කියලා කියන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් අපි දුක කියන්නේ මොකද්ද? ජාති විදුක්ඛ, ජරා විදුක්ඛ, ව්‍යාධි විදුක්ඛ, මරණ විදුක්ඛ, අපේ සංපයෝග දුක්ඛ, හේ විපයෝග දුක්ඛ, යම් පිටා නලබදි සංපි දුක්ඛ. ඇත්තටම මේක දුක, හැබැයි මේක දුක සත්‍යන්නේ. මහලු වෙන එක, ලෙඩ වෙන එක දුකක් මිසක් ඒක දුක සත්‍ය නෙවෙයි. දුක සත්‍ය කියන්නේ මොකද්ද? දුක සත්‍ය කියලා කියන්නේ මේ ඇසෙන් රූපයක් පේනකොට ඒ තේන්නේ බාහිර තියෙන දෙයක්, ඒ තේන්නේ බාහිර තියෙන විදියට මේ කියලා හිතාගන්න ස්වභාවය. දැන් ඔබ මාදිහා බලනකොටම ඔබට හිතෙන මේ හාමුදුරු කෙනෙක්. මේ අහවල් තැනින් ආපු හාමුදුරු කෙනෙක් කියලා තමයි හිතෙන්නේ නේ. ඔබ හිතන්නේ මේ බාහිර හා මේ පේන විදියට තමයි මට පේන්නේ කියලා. ඇත්තටම ඒක ඇත්ත. ඔබට මේ පේන විදිය ඇත්තටම පේන දේ නම් මෙතන වෙන කෙනෙක් අහවත් එහෙම පේනවා. බුදුදහම ගැන කිසිම දැනුමක් නැති කෙනෙක් මෙතන આવොත් කොහොමද වෙන්නේ? එයාට ඔබට දැන තියෙන දැනුම තියෙනද මං ගැන? නෑ. ඒ වගේම මගේ අම්මා හරි තාත්තා හරි ආවොත් ඔබ මං ගැන බලන විදිහට බලන්නේ කට්ටිය? නෑ. මෙතන සිංහෙක් ආවොත් කොහොමද? මම පේන කොහොමද? දවල්ට හොඳ කෑම වේලක් තියෙනවා කියලා තමයි හිතන්නේ. එතකොට මේ පේන දේ යථාර්ථයේ බාහිර නෑ කියන්නේ නෑ. මේක තියෙනවා, තියෙන්නේ මේ මොහොතට මගේ ආයතන වලින් සාපේක්ෂව මේ නිස්පාදනය කළ දෙන දෙයක්. මේකත් ස්ථිර දෙයක් නෙවෙයි. මේ මොහොතේ ඔබ මා ගැන බලන විදිය නෙවෙයි. මම ඔබට සැර වචනකින් දැන් බැන්නොත් කොහොමද? ඔබේ ආයතන සම්පූර්ණ වෙනස් වෙනවා මේ වෙලාවට. ඊට පස්සේ ඔබ බලන්නේ වෙනස් විදියකට. ඒ නිසා හැම මොහොතෙම ලෝකය කියලා කියන්නේ අපි හිතන්නේ සාමාන්‍යයෙන් බාහිර ලෝකයක් තියෙනවා. මේ පිළිම වහන්සේ මේ බිත්තිය මේ පේන දේ තමයි තියෙන දේ ඒ විදිහටම මට පේනවා කියලා හිතන්නේ. දැන් ඔබට මේ බිත්තිය පේනවා කියලා කියමු. ඔබ හිතන්නේ මේ බිත්තිය ඔබට පේනවා නම් අනිත් කෙනාටත් මේ විදිහටම පේන්නේ කියලා නේ. ඇත්තටම ඒක දැක්ක. මේ බිත්තිය ඔබට මෙහෙම පේනුණාට මෙතෙන්ට ප්‍රේතයෙක් හරි භූතයෙක් හරි આવුවොත් කොහමද? යාට මේක බිත්තියද? යාතනක බිත්තියනේ මෙතෙන් එහා පැත්තේ යන්නත් පුළුවන්. මේ බිත්තිය ඔබට බිත්තියක් එන්නේ මේ මොහොතට සාපේක්ෂව. ඒ අපේ ආයතනවල සාපේක්ෂයි මේක බිත්තියක් එන්නේ. ස්පර්ශයක් දැනුණොත් කවුරට හොඳට අත ගන්නකොට ඔයාගේ ඔබගේ ළමයෙක් හරි අම්මා හරි තාත්තා හරි ඔබේ ඇඟ අත ගන්නකොට ඔබට සනීපයි නේ. ඔබ හිතන්නේ ඒ කෙනාගෙන් සනීපෙන්නේ එන්නේ කියලා නේ. ඇත්තටම ඒ සැප සනීපේන ඒ පුද්ගලයාගෙන්ද? මෙන්න මේක ඉතාලම ගැඹුරු එකක්. මේක සරල නෑ. අපිටම රාත්‍රී කාලයේ ඔබේ ළඟ දරුව නිදියගෙන ඉන්න දරුවා හරි අම්මා හරි තාත්තා හරි අණ්ණංගි හරි මල්ලි හරි ළඟ ඉන්නවා. යාගේ ඇඟට අත තියාගෙන තෙනහසින් ඔබ ඉන්නවා. කරවලේ දැන් ඉන්නවා. හරි සනේපෙන් ඉන්නවා. ඉන්නකොට එකපාරටම ලයිට් එකක් දානවා. දානකොට පේනවා මෙතන නංගි මල්ලි නෙවෙයිනේ මෙතන බලු පැටියයි කියලා පේනවා. එතකොට අර මෙතෙක් ඒ ලැබිච්ච සතුට මානසික සතුට ලැබෙනවා තමන්ට. බැරි වෙලාවක් ලයිට් එක දානකොට ඉන්නේ නංගි මාලේ නෙවෙයි තරපේ කියන ලොකු පොළඟේ කියන. තාත්තේ කොහමද? එතකොට මෙතෙක් ඔබට ඒ සතුට ආසාද ලැබුණේ බාහිරින්ද? බාහිරින් නෙවෙයි ලැබුණන්නේ. ඔබ මෙන්න මේක දැනගත්තොත් මෙන්න මෙහෙම දර්ශනයක් කිය බුදුහාඳුර ඔබට කියලා තියෙන කියලා දැනගත්තොත් ඔබට අද බුදුහාඳුර තියෙන ගෞරවය නැති වෙන්නේ. ඔබ බුදුහාඳුරට වඳින්නේ පසංග පිළිතුර වඳින්නේ. ඔබේ ඇඟේ ලෝම කෙලින් මේ යෝගේ. ඔබේ කෙස්ගස් කෙලින් මේ දර්ශනයක් බුදුහාඳුර දේශනා කරේ කියලා. මෙන්න මේ දර්ශනය තේරුම් ගන්නකම් අපි සතුට විඳින්නේ නැහැ නේද? අපි අද විභාගයක් පාස් වුණාම හොඳ කෑමක් කෑවහම ලස්සන ඇඳුමක් අඳිනකොට ලස්සන වාහනයක් යනකොට අපි හිතන්නේ අපි හරි සතුටින් ඉන්නේ කියලා නේ. අද මෙන්න මේ දර්ශනය දන්නේ නැතුව යම් කිසි කෙනෙක් ජීවිතයේ ඇසෙන් රූපයක් දකිනවා නම් කනින් ශබ්දයක් අහනවා නම් ආයතන හයෙන් කිසියම් ස්පර්ශයක් ලබනවා නම් ඒ ස්පර්ශයේ බුදුහාමර කොහොමද දක්වලා තියෙන්නේ? තම බරපතල උපමාවක්. මේ අවබෝධය මේ නුවණ නැතුව ඔබ පිළිමහන්සේ දිහා බලාගෙන ඉන්න වෙනව පුළුවන්. රුවන්වැලි සෑය දිහා බලාගෙන ඉන්න පුළුවන්. සංගීත සඳස්සනයක් අහගෙන ඉන්න පුළුවන්. ඒ ඔබ මොකක් කළත් අවිද්‍යා පත්‍ය සංඛාරමයි. අපුඤ්ඤාවි සංඛාර කළත් පුඤ්ඤාවි සංඛාර කළත් ඔබ මේ අවිද්‍යා සාගතෝ දර්ශනෙන් යමක් දැස බලන්නේ එවලේ ඔබ විඳින දුකේ ස්වභාවය කොහොමද? බුදුහාඳුරේ ඉතාම බරපතල උපමාවකින් සඳහන් කළා. උපමා මොකද්ද? තාඩ බණවලට මහල ඇතියෝ. එක්තරා හරකෙක් ඉන්නවා. ඒ හරක මරන්නේ නැහැ. හරක පණ පිටින් හරකගේ හැම ගලවනවා. හරකගේ තියෙන පිටහම සම්පූර්ණයෙන්ම හොඳ තියෙනු ආයුධයකින් ගලවන පිළිවි. හරක මරන්නේ නැහැ. හරක අතාරින විට පස්සේ. අතාරියට පස්සේ මොකද වෙන්නේ? කපුටෝ ඇවිල්ලා කනවා, පූණ්ඩි ඇවිල්ලා කනවා, මැස්සෝ වහනවා, ගහකට හේතුනොත් ගහේ තියෙන පොතු මේ වෙනවා, බිම දූවිලි ගෑන ඔබේ විඳින දුක දන්නවනේ නේ? බුදුහාම දේශනා කළේ මෙන්න මේ දුකේ හට ගැනීම නිරුද්ධ වීම දන්නේ නැතුව ලෝකයේ කෙනෙක් ඉන්නව නම් අන්න ඒ කෙනා ජීවිතය ගත කිරීමත් මෙන්න මේ වගේ කියලා. එහෙනම් අපි ජීවිත කාලෙත් සැපද විඳින්නේ? අපි ඇත්තටම සැපනේ විඳලා තියෙන්නේ. අපි ඒ විඳපු දුක කියා ගන්නවත් බෑ ඇත්ත මේක. ඔබ හිතන්න පුළුවන් මං හොඳ ඉස්කෝලෙට ගියා, හොඳ ලස්සන යාළුවෙක් එක්ක හිටියා, හොඳ ලස්සන රැකියාවක් කරන්නේ, මාසෙට ලොකු කඩියකුත් මට ලැබෙනවා, මට හොඳ වාහනයකුත් දැන් ගන්නත් පුළුවන්, පොතේ වාස්තල්ලි තියෙනවා, හොඳ ලස්සන කනකර ආවරණ තියෙන කියලා ඔබ හිතන් ඉන්නේ නේ? නවත් වෙන තුනේ සැප නම් ඉන්නේ නැහැ. සැප විඳින්නේ කවදා හරි මෙන්න මේ දුක තියෙන කොට දවසට. එතකොට දුක කියන්නේ මොකද්ද? ලෙඩවීම, මහලු වීම, මරණය, ප්‍රිය විප්‍රයෝගේ මේව දුක. දුක සත්‍ය කියලා කියන්නේ මොකද්ද? දුක සත්‍ය කියලා කියන්නේ ඇතෙන් රූපයක් දකිනකොට අපි හිතනවා බාහිර පිළිම වහන්සේ නමක්, පුටුවක්, තාත්තා කෙනෙක්, මල්ලි කෙනෙක්, අම්මා කෙනෙක් ඉන්නවා කියලා හිතනවා. අපේ ඇසට වර්ණ රූපේ එනකොට ඇසෙන් කරේ වර්ණ රූපේ විතරයි ගත්තේ. ඒක එතනම නිරුද්ධ වුණා. ඒ වර්ණ රූපේ අරබයා ඇතිවන සංඥා වේදනා දෙක මනින්ද්‍රයෙන් සිහි කරනකොට මේ ඉන්නේ මගේ අම්මා, මේ ඉන්නේ මගේ දුව, මේ ඉන්නේ මගේ අයියා කියලා මේ පැත්තේ කෙලස් ටිකෙන් තමයි නිර්මාණය කරන්නේ. එතකොට ඇසෙන් රූපයක් දකිනකොට අපිට අපේ තියෙන අවිද්‍යාවෙන් අපි හිතුවොත් මේක බාහිර තියෙන දේ මට පේන්නේ කියලා, බාහිර තියෙන විදියට මේ තේන්නේ කියලා හිතුවොත් ඒ හිතීමත් එක්කම නවතින්නේ කොහෙද? ඒ අවිද්‍යාව සාගත මානසෙන් බැලීමත් එක්කම තමන්ට දුවක්, පුතෙක්, අයිය කෙනෙක්, අක්ක කෙනෙක්, අම්ම කෙනෙක්, තාත්ත කෙනෙක් හම්බ වෙනවා. කොතනින්ද කෙලවර වෙන්නේ? පාපච්චා ජාති, ජාතිපච්චා ජරා මරණ වලින් ඉවරයි. ආයි මග කිසිම තැනක නැවතීමක්. මෙන්න මෙහෙම දර්ශනයක් බුදුදහමෙන් කියන්නේ මේක සරල නෑ ඒක. ඒතර දුක කියන්නේ ලෙඩ වෙන්න කෙනෙක්, මැරෙන කෙනෙක්, වෙන් වෙන්න කෙනෙක් අපට හම්බ වෙන්නේ මෙන්න මේ ඇතුළතින් බාහිර තියෙනවා කියලා අපි හිතාගෙන ඉන්නේ. අපි හිතාගෙන ඉන්න අපි හොඟා බුද්ධිමත් කියලා නේ. මම එක උදාහරණයක් ඔබෙන් අහන්නම්. ඔබ බුද්ධිමත්ද කියලා බලාගන්නේ. අපි කෑම කනවනේ. කෑම කනකොට පිඟානේ නොඑක් දේවල් තියෙනවනේ. බත් තියෙනවා, ව්‍යංජන තුන එක එක දේවල් තියෙනවනේ. අපි ඒ ටික කනකොට අපි හිතන්නේ මොකද්ද? කටට රස දැනෙනකොට අපි මොකද්ද හිතන්නේ? අපි හිතන්නේ මේ පිඟානේ තියෙන දේවල් ටික තමයි දැන් රස එන්නේ කියලානේ. දැන් ඔබේ කටේ රසයක් විඳිනවනම් ඔබ හිතන්නේ දැම්මට රස දැනෙන මේ පිඟානේ තියෙන බත් ටික, අල ටික, ගොටුකොළ සම්බල් ටික මේ ටික කියලානේ. ඇත්තටම මේ මොහොතේ ඔබට දිව රැසෙන රස දැනෙන පිඟානේ තියෙන කැමද? දැන් මේ මොහොතේ රස දැනෙන දිවේ තියෙන කැමද? ඒ දිවේ තියෙන කැම ටික මේ පිඟානේ තියෙන කැම වගේ ලස්සනද? ඒ කටේ අර හොඳට රසට තියෙන කැම ටික එළියට ගත්තොත් කොහමද? පිඟානේ පැත්තෙන් තිබ්බොත් ලස්සනද? ඔබට කවදාවත් හිතුණද දැන් මේ රස දැනෙන්නේ කෙලස් එක මිශ්‍ර වෙලා තියෙන මේ වමන ටිකේ කියලා? නෑ නේ. ඔබට හිතෙන්නේ මේ මොහොතේ දැනෙන්නේ මේ පිඟානේ තියෙන කැම ටික කියලා නේ. මේක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒ වගේම තමයි ඔබ මා දිහා බලනකොට මගේ හඬ ඇහෙනකොට ඔබට හිතෙන්නේ මේ දැන් මගේ ඇහැට පේන හාමුදුරුවෝයි මට මේ බේන්නේ, දැන් මේ හාමුදුරුවෝ කියන වචන ටිකේ මට තේරෙන්නේ කියලා ඔබට හිතෙන්නේ. ඇත්තට මේකද යථාර්ථය? ඒක නෙවෙයි යථාර්ථය. තවත් උදාහරණයක් ගන්නම්. ඔබ ටෝච් එකක් අරන් වැඩ යනකොට ඔබ ටෝච් එක ගන්න කොහටද? ටෝච් එක ගන්න ඉස්සරහට. කකුල් දෙක තියෙන කොහෙද? කකුල් දෙක මෙතන තියෙන්නේ. ඔබ කකුල් දෙකට ටෝච් එක ගහගෙන යන්නේ නැහැ. ඔබ පඩිපැලක් නගිනකොට පඩිපැල ඉස්සරහා බලාගෙන කකුල් දෙක මෙහෙ තියෙන්නේ. ඔබ වාහනයක් හදවනකොට ඉස්සරහා බලාගෙන රෝද හතර මෙහෙ තියෙන්නේ. අපේ සමස්ත ජීවිතෙම කියන්නේ මේක. අපි ඉස්සරහා බලාගෙන දැන් ජීවත් වෙන අතීතයේ නිරුද්ධ වෙච්ච අතීතෙ මේ. මෙන්න මේ දර්ශනය තමයි බුදුහාමර දේශනා කරේ බණ කියන කලින් තේරුම් ගන්න ටිකක් අමාරුයි කියලා. මෙන්න මේ දර්ශනයක් තියෙන නිසා තමයි බුදුහාමුදුරෝ සඳහන් කළේ මේක ලෝකෙට දේශනා කිරීම මට වෙහෙස කර දෙයක් කියලා. දුද්දසං අනුන් කියලා කියනවා. මේක ඉතාම සියුම් එකක්. එතකොට දුක්ඛ සත්‍ය කියලා කියන්නේ මොකද්ද? මේ නැති ලෝකයක් ඇතේ කියලා අපි මවාගෙන ඉන්න එක. මේ දැන් මේ අපට පේන ලෝකය මේ මොහොතේ අපි ආයතන වලට සාධක්ෂව පේන ලෝකය. ඔබ අහලා ඇති කතාවල සමහර ලස්සන විල් පිරිසිදු වතුර තියෙන විල් ළඟ පොකුණු ළඟ සමහර ප්‍රේතයන් භූතයන් ඉපදෙලා ඉන්නවා. අනිත් මිනිස්සු ගිහලා වතුර අරගෙන එල බොනවා. මෙයාට කොහමද? බොන්න බෑ. ඇයි බැරි බොන්න? එයාට පේන්නේ ලේතර වගේ එක පේන්නේ. එක්කෙනෙකුගේ හැට ලස්සන වතුර යා බොනෝ ගිහලා අනිත් කෙනාට ලේතරව කිට්ටු වෙනවද? එතකොට වතුර ටික සමාන නම් කාටද සමාන වෙන්නේ? එහෙම නැහැ. මේ පැත්තේ ආයතන ටික වෙනස් වෙච්ච ගමන්ම බාහිර පේන එක සම්පූර්ණ වෙනස් වෙනවා. සමහර අය මරණයට පත් වෙලා ගෙදරට ආසා කරපුවා, ගෙදරම ඉන්නවා. යාට තේරෙන්නේ නැහැ දැන් මැරිලාද කියලා. එයා ගෙදර කාමරේම ඉන්නවා. ඇතැමිට ගෙදරයි මෙයාගේ මරණේ වැඩක් තල්ලි ඉවරයි. ඊට පස්සේ බලන්න කොහේ හරි ගිහලා බලන පේන කියන දැනකට මෙන්න ගෙදරේ මෙයා ගෙදරම ඉපදිලා කියලා ඉන්නවා. ඊපස්සේ ඉතින් ඕන පටන් ගන්න ඉතින් විලක්කු පත්තු කරගෙන ඔන්න යවන්න ඊට පස්සේ. එතකොට මෙයා බලන දැන් මේ යවන්න හදලා දැන් මොකද්ද මේ හේතුව කියලා. එතකොට තමයි මෙයා දැන් මැරිලායි කියලා. එතකම මෙයාට තේරෙන්නේ නැහැ මෙයා තාම ගෙදර ඉන්න වගේ ඉන්නේ. එතන ඔබටත් එහෙම වෙන්න පුළුවන්. අය කල්පනාවෙන් ඉන්නේ. ආයතන කියන විතාම සුළු මොහොතින් වෙනස් වෙනවා. මේක නිසා මේක ප්‍රබල කරගන්න තමයි මෙන්න මේක තමයි බුදුහාමුදුරුවෝ දැක්කේ. බුදුනාට පස්සේ ලෝකය ගැන පුදුම විදිහේ සංවේගයක් ඇති වුණා. මිනිස්සු මේ මරණයෙන් පස්සේ පල්ලෙහාට යන ආකාරය දැකලා. මේක දන්නේ නැති නිසා තමයි මිනිස්සු අකුසල් කරන්නේ. කුසල කරත් නැවත සසරට යන්නේ මෙන්න මේක දන්නේ නැති හින්දා. ඒ නිසා බුදුහාමුදුරුවෝ ඉතාම කරුණාවෙන් එක පැත්තකින් ස්වර්ගගාමී මාර්ගය, සුගතිගාමී වෙන්න පුළුවන් මාර්ගය, දාන සීල භාවනා කරලා පුළුවන් තරම් කුසල කර්ම ශක්තිය දිනු කරගන්න කියලා එක පැත්තකින් දේශනා කළා. අනිත් පැත්තෙන් මෙන්න මේ දර්ශනය දිනු කරගෙන තමන්ගේ කුසලය ප්‍රඥාව දිනු කරගන්න කියලා කිව්වා. ඒක දිනු කරගත්තොත් දුකෙන් නිදහස් වෙන එක මේ මොහොතේම තමයි කරන්න පුළුවන්. දැන් අපි සඳහන් කරේ දුකයි දුක සත්‍ය දෙකේ තේරුම. මම දැනවට කොච්චර තේරුණාද කියන්නේ. ඔබේ නුවණ තියෙන මට්ටමින් ඔබ ඉතින් තේරුම් ගන්නේ. ගැටලු තියෙන හායි පස්සේ අහන්නේ. ඊළඟ දේ තමයි සමුදයයි සමුදය සත්‍යයි. චතුරාර්ය සත්‍යයේ සමුදය සත්‍ය කියන්නේ මොකද්ද? සමුදය සත්‍ය කියන්නේ මොකද්ද? ඕ තෘෂ්ණාව කියන එක. ඒක තමයි සාමාන්‍යයෙන් සමුදය සත්‍ය කියන්නේ. මොහොකට තියෙන තෘෂ්ණාවද? සාමාන්‍යයෙන් අපි තෘෂ්ණාව කියන්නේ බාහිර දේට තියෙන ආසාව. ඒක සමුදය සත්‍ය නෙවෙයි ඇත්තටම. ඒක සමුදය. බාහිර දේට ආසා කරන්නේ අර මුලින් කියපු විදියට දුක් සත්‍ය දන්නේ නැති නිසා. දැන් මේ මොහොතේ ඉපදෙන වර්ණ රූපය නිසා තමයි මම මේක න හඳුනගන්නේ. හඳුනගන්නේ හඳුනගන්නකොට ඇතැම් විට ඇසෙන රූපය හඳුනගන්නකොට මට ඇතැම් විට ආසාවක් ඇති වෙන්න පුළුවන්, දේශයක් ඇති වෙන්න පුළුවන්. මං හිතන්නේ බාහිර දෙයින් මට මේ රාගය එන්නේ කියලා. ඇත්තෙන් බාහිර දෙයින් නෙවෙයි රාගය එන්නේ. රාගය එන්නේ මගේ තියෙන කෙලෙස් වලට අනුරූපව. ඊළඟ කාරණය තමයි සමුදය සත්‍ය ගැන දුකට හේතුව තෘෂ්ණාව. අපිට හිතෙන බාහිර දෙයට මම ආසා කරන්නේ කියලා නේ. දරුවට ආසා කරනවා කියලා අපිට හිතෙන්නේ. දරුව ලෙඩ වෙනකොට දරුවට කෑ ගහන ලෙඩ වෙන්න එපා, ඔය ගඟ කරන්න එපා කියලා. ඇයි ඔබ දරුවට බනින්නේ? දරුවට ආසාවෙන්ද? ඔබට හිතෙන දරුවට ආසාවෙන් කියලා නේ. ඇත්තටම ඔබ ආසා කාටද? දරුවටද? අපි ආසා අපට. ඒ නිසා තමයි බනින්නේ ලෙඩ කරගන්න එපා. ලෙඩ කරොත් මට ස්පිරිතාලෙන් යන රස්තිය අදි වෙන්නේ නැවේ. මට දුක් දෙන්න එපා කියලා. තමන්ට වෙන කරදර ටිකට මේ අකමැති එක. දරුවට ලොකු ආදරයක් නෙවෙයි ඇත්තේ. අපි සාමාන්‍ය ලෝකේ සම්බදේ කියන දරුවට මම ආදරය සතර බං විරන්ති කියලා කියන එක හරි. නමුත් ඇත්තටම අපි ආදරය අපට. මගේ අභ්‍යන්තරේ ජීවත් කරවන මම කැමති මේකට. මේකට කැමති නිසා මේකට කැමති දේවල් කියනවනම් මම ආසා කරනවා. මගේ මතය අනුව ඉන්න එක මම ආසා කරන කැමැතිය. මගේ මතයට අකමැති අයට මම විරුද්ධ වෙනවා. මම ඒගොල්ලන් නිවැරදි කරනවා. මේ වැරදි එක. එතකොට බුදුහාරවණ තිබුණනේ ඕන කාරණා දෙකක් දාන්න මේ සමුදේ විදියට, දුකට හේතු විදියට, ලෝභය දේශය දෙකම. ඇයි දෙකම දැම්මේ නැත්තේ? ඇයි දෙකම දැම්මේ නැත්තේ? ද්වේෂය ඇති වෙන්නේ ලෝභයෙන්දමයි. තමන්ගේ අභ්‍යන්තරයේ කෙනෙක් ඉන්නවා මේ දෙයට මම කාසයි, මේ දෙය මට ජීවත් කරවන්න ඕන. ඒ නිසා මං මගේ ඒ දෙයට කැමතියට මං ආසා කරනවා. මගේ මේ දෙයට අකමැති දේවල් එක්ක මං දේශ කරනවා. ඒකට දෙකේම මුල ලෝභය. ඒ නිසා තමයි අනාගාමි වීමේදී කාමරාග පටික කියන සංයෝජන දෙකම දුරු වෙන එක තමයි. ඒ නිසා මේ ඇතුළට තියෙන මේ ආසාවට කියනවා නන්දි රාගය කියලා. එනිසා මේ ආසාව දුරු කරන්න නම් මොකද කරන්න ඕන? ආසාව නැති කිරීමද? දුකට හේතුව තෘෂ්ණාව නම් දුක නැති කරන්න පුළුවන් ද තෘෂ්ණාව දුරු කළා? අපිට පුළුවන් ද තෘෂ්ණාව අයින් කරන්න? තෘෂ්ණාව නැති කිරීමෙන් නම් දුක නැති වෙන්නේ. තෘෂ්ණාව නැති කිරීමෙන් පුළුවන් නම් නිවන් දකින්න. නිවන් දකින්න එක හරිම ලේසි. ඇයි? තමන්ගේ දේවල් ටික ඔක්කොම කඩේට බෙදනවා ගන්න කියලා. සමනුත් ගිහිල්ලා දේවල් සතු අතර ගිහිල්ලා සිංහ කියන කූඩුවකට පනින. මගේ ශරීරයත් උන දන් දුන්නේ කියලා. හරිම ලේසි. එක දවසෙ නිවන් දකින්න පුළුවන්. කල්ප ගණන් පෙරම් පුරන්න ඕනේ. පුළුවන් නිවන් දකින්නයි. එහෙම කරන්න බෑනේ. දුකට හේතුව තෘෂ්ණා වුණාට තෘෂ්ණාව නැති කිරීමේ ප්‍රතිපදාව මොකද්ද? තෘෂ්ණා නැති කිරීමේ ප්‍රතිපදාව අරසිංහ මාර්ගය. ඒක පටන් ගන්න සම්මාදිටියෙන්. ඒක සම්මාදිටිය ඇති කරගන්න නම් අවිද්‍යාව නැති කරන්න ඕන. අවිද්‍යාව නැති කිරීමෙන් තෘෂ්ණාව දුර වෙනවා මිස තෘෂ්ණාව දුර කරන්න බෑ නිකන්. අවිද්‍යාව දුර වෙන විදිහේ සම්මා දිට්ඨියක අපි ඉන්නට ඕන. එතකොට මම මුලින් කාරණයක් සඳහන් කළා. මොකද්ද මුලින්ම ප්‍රශ්නයක් ඔබ මතකද? ඔව්, අරසනිය මාර්ගයේ සීලෙන්ද පටන් ගන්නෙ ප්‍රඥාවෙන්ද පටන් ගන්නෙ කියන කාරණේ. දැන් කියමු බලන්න. මෙන්න මේක ඉතාම වැදගත්. ආරස්නිය මාර්ගයේ අවස්ථා දෙකක් තියෙනවා. එකක් සත්‍ය ඥානය, අනිත් එක කෘත්‍ය ඥානය කියලා. සත්‍ය ඥානය කියන්නේ මේ දර්ශනේ දැනගන්න අවස්ථාව සුතමේ ප්‍රඥාවයි. දැනගන්න කොට අවශ්‍ය මොකද්ද? දැනගන්න කොට මුලින් තියෙනවනේ සම්මා දිට්ඨිය. සත්‍ය ඥානය. පිළිපදිනකොට කොහොමද? පිළිපදිනකොට පිළිපදින සීලෙ. සත්‍ය ඥානයේදී පටන් ගන්නෙ සම්මා දිට්ඨියෙන් ප්‍රඥාවෙන්. කෘත්‍ය ඥානයේදී කරන දේදී මොකද පටන් ගන්නෙ? සීලෙන් පටන් ගන්න. මේක වෙනතන ඉතාම වැදගත් එකක්. ඔබ අද දවසට මේක දැනගත්තක් ඇති. දැන් ඔබ තැනකට යනවනම්, ඔබ නොගියව තැනකට යනවනම්, ඔබ ඉස්සෙල්ලාම දැනගන්න ඕන මොකද්ද? ඔබ ඉස්සෙල්ලාම දැනගන්න ඕන මොකද්ද? යන තැන ලිපිනේ. අන්තිමටම ගමනාන්තය මුලින් දැනගන්නවා. ගමනාන්තය මුලින් දැනගත්තට ඔබ ගමන පටන් ගන්න කොහෙන්ද? ගමන පටන් ගන්න ඉන්න තැනින් පටන් ගන්න. ඔබ ගමනේ මුලදීම යන අවසාන ගමන තැනයි තේරුම් ගන්නේ ලිපිණය. නමුත් ලිපිණේ තැන ඉඳලා ගමන පටන් ගන්න බෑ. පටන් ගන්නව ඉන්න තැන ඉඳලා. අන්න ඉන්න තැන ඉඳලා පටන් ගන්න එක වගේ තමයි සීලෙන් පටන් ගන්න එක. මුලින් දැනගන්න එක තමයි අවසානයේ දැනගෙන ඒ නිසා තමයි නිවන ගැන කියලයි නිවන මාර්ගය කිව්වේ. ලෝකයේ නිවන් දකින ක්‍රම දෙකක් තියෙනවා. මම දන්නේ මේ කරුණ ඔබට කොච්චර දුරට ග්‍රහණය වෙනවාද කියන එක මම දන්නේ නැහැ. ඔබ කොච්චර දුරට මේකට දක්ෂ වේද කියලා මම දන්නේ නැහැ. නමුත් තේරුම් ගන්න උත්සාහ කරන්න. ලෝකේ මේ ධර්ම කරුණ විස්තර කරද්දී එක පැත්තකින් අපිට මේක දර්ශනයක් වශයෙන් දැනගන්නට ඕන, අනිත් පැත්තෙන් පිළිපදින්නටත් ඕන. එතකොට දැනගත්තු දේ දැන් මම අනුරාධපුරේ කියන්නේ මෙහෙමයි කියලා ලිපිණේ කිව්වට පස්සේ ඔබ වට පිටේ බැලුවට ඔබට අනුරාධපුරේ පේන්නේ නැහැ. ඔබ ඊට පස්සේ ගමනේ යන්නට ඕන. එතකොට චතුරාර්ය සත්‍යයේ 3 වෙනුවට නිවන කියලා 4 වෙනුවට තමයි මාර්ග සත්‍ය කියන්නේ. එහෙනම් මුලදී මාර්ගය කියලා තිබෙන අවසානේ කියන්නේ. දැන් මම ඔබට කොහේ හරි යන්න කිව්වොත් ඔබ කොහේ හරි යනවා නම් ඔබ පාරට වැස්සොත් මම පාරට යනකොට මට පාර හම්බෙයි කියලා යනවද එහෙම? නෑ නේ නේ. යන්න කලින් ඔක්කොම යන තැන දුර ප්‍රමාණය ගමන් ගාස්තු ඔක්කොම බලන්නේ පාරට බහින්නේ නේ. එතකම් ඔබ පාරට බහින්නේ නෑ. එහෙම නැතුව පාරට ගියොත් අපි මොකොමද කියන්නේ? අර එකනේ කර ගමන ගියපු කතාව. ඕ මාරපණ ගියපු කතාවක් තියෙනවනේ. අන්‍ය කතාවට වැටෙනවා. බුදුහාම රිතා පැදුරු දේශනා කළා. ජානතෝ හම් භික්ඛවේ පස්සතෝ ආසවනං ඛයං වදාමේ නොආජානතෝ නොවස්තෝ කියලා. මේ ධර්ම මාර්ගය කියේ තියෙන්නේ දන්න කෙනාට, දකින කෙනාට කියලා බුදුහාම දේශනා කළා. මොකක් දන්න කෙනාටද, මොකක් දකින කෙනාටද? මෙන්න මේ ප්‍රඥාවෙන් මේ අවිද්‍යාව ඇති වෙන නැති විදිහ දැනගන්නට ඕන. දැනගත්තු කෙනාට තමයි මේ මාර්ගය පනවල තියෙන්නේ. ලෝකී නිවන් දකින අය ක්‍රම දෙකක් තියෙනවා. නිවන් දකින ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි තමම මාර්ගය හොයාගෙන ගිහිල්ලා නිවන් දකින ක්‍රමයක්. ඒ තමයි පසේ බුදුරජාණන් වහන්සේලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ. නමුත් අපි ශ්‍රාවකයන් විදිහට අපි නිවන් දකින්නේ කොහොමද? අපි නිවන් දකින්නේ කලින් මැප් එක ගන්නවා. කලින් ලිපිනේ ගන්නට ඕන සම්පූර්ණයෙන්ම දුක ඇති වෙන හැටි නැති වෙන හැටි හොඳට තේරුම් අරගෙන තමයි අපි වැඩිට බහින්නේ. අන්න යන ගමනේදී යන ගමනේදී ප්‍රධානම දේ තමයි මේ චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න එක. සක්කුම් අනිත්‍යං කියලා කාරණයක් බුදුහමෝ දේශනා කළා. ඇස අනිත්‍යයි කියලා. මොකටද ඇස අනිත්‍යය කියලා කියන්නේ? ඇස අනිත්‍යය කියන මොකටද? ඇස අනිත්‍යය කියලා කියන්නේ ඇස පහළ වෙන්නේ මේ මොහොතේ රූපය, ආලෝකය, චක්කු විඥානය මේ හේතු ගානක් එකතු වෙනකොට මේ මොහොතේ හටගන්න දෙයටයි අනිත්‍ය කියලා කියන්නේ. නැතුව වෙනස් වීමට නෙවෙයි, කැඩෙන බින්දනයකට නෙවෙයි. කැඩෙන බින්දනයකට කියන්නේ විපරිණාමය කියලා. එනිසා මෙන්න මේ චතුරාර්ය සත්‍ය තේරුම් ගත්තොත් කෙනා ඊළඟට උඩ සතර සතිපට්ඨානේ නැවත මාවත අහුවෙනවා. ඔව් සතිපට්ඨානේ තුල ඉන්නවා. තමන්ගේ කය, සිත, වේදනා, සිතිවිලි ගැන නිතර සිහියෙන් ඉන්නවා. ඉන්න ගමන් සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියපු විදිහට මේක හට ගැනීම නිරුද්ධ වීම නිතර දකිමින් ඉන්න. හැම මොහොතම අපි ආයතන හට ගන්නවා නිරුද්ධ වෙනවා. මෙන්න මේ දර්ශනයෙන් ඉන්නකොට පළවෙනි පියවර හැටියට ਉਹ සමතය වඩනවා. සමතය වඩනවා කියන්නේ හිතේ හිත පැත්තට තමගේ අවධානය යොමු කරනවා. බාහිර මතෝ යැපෙන්නේ නැහැ. සමතය දිනු කරනවා කියලා කියන්නේ සතිය දිනු කරනවා. ඔහු තමන්ගේ අභ්‍යන්තර පැත්තට නිතර අවධානයෙන් ඉන්නේ. බාහිර රූපයක්, සංඥා, ගඳ සුවඳක් දැනෙනකොට බාහිර නෙවෙයි බලන්නේ. බලන්නේ තමන්ගේ හිතට දැන් මොකද උනේ කියලා බලන්න හිතගෙන යා බලන්න. ඇයි ඒ බාහිර දේෙන් ගඳ සුවඳක් එන්න පුළුවන්? හැබැයි ඒක තමන්ගේ මනසට අනුව තමයි මේ මොති නිර්මාණය කරගත්තේ තමයි. බාහිර තියෙන දේ නෙවෙයි තමන්ට සැපෝ දුක ආවේ. දූරයෙන් ගෙඩියක් ගන්න බලන්න. දූරයෙන් සුවඳ හොඳ ගඳ නරක දෙයක්ද? හොඳ කෙනාට හොඳයි, නරක කෙනාට නරකයි. එක කෙනෙකුට වාමනිය යනවා, තව කෙනෙක් රුපියල් 500 600 දීලා සල්ලි වලට ගන්න. එකම දූරයෙන් ගෙඩිය. එනතන මේ වගේ වෙනසක් ලෝකයේ තුල තියෙනවා. මෙන්න මේක තේරුම් ගත්ත කෙනා එතන පටන්ම වේගෙන් මේ ධර්ම යනවා. සමතේ දිනු කළා. හැකිතරම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පහ තුල හිත බැස නොගන්නා විදිහට හැකිතාක් මනස ආරක්ෂා කරගන්න. ඒකට කියනවා සමතේ දිනු කරනවා කියලා. අනිත් එක විපස්සනාව. විපස්සනා මොකද්ද? හැම මොහොතෙම අස්කනාසා දින්දියව ඉන්ද්‍රියවල, රූප ආදී ස්කන්ධවල චක්කායතන ආයතන ආයතන දෙකේ හැකිතාක් දුරට සමන් නිතර සිය පිටුවාගෙන ඉන්නෝ. ඇතිවීම නැතිවීම දකිනවා. ඒ අවබෝධයත් එක්ක සතර සතිපට්ඨාන ඉන්නකොට සතර ඍද්ධිපාද වැඩෙනවා. සතර සම්‍යක්ප්‍රදාන වීරිය වැඩෙනවා. පංචේන්ද්‍රිය, පංච බල, සත්‍යබොජ්ජංග, ආරසික මාර්ග වැඩෙනවා. අනිත් පැත්තෙන් සතර විපල්ලාස දුර වෙනවා. අනිත් පැත්තෙන් සතර ආහාර ප්‍රකට වෙනවා. අනිත් පැත්තේ නාම රූප දෙකෙන් නිදහස් වෙනවා. යාට හැම මොහොතෙම පේන්නේ ලෝකයේ හටගෙන නිරුද්ධ වීම විතරමද පේන්නේ. මෙන්න මේක තමයි බුදුහාම දේශනා කරන ඉහිලම දර්ශනයෙන් අපිට ලබා දෙන අවබෝධය. මෙතේ කියපු කාරණාවල උඹට ප්‍රශ්නාන දෙනවා අහන්න පුළුවන් දැන්. අපි අද සාකච්ඡා කරපු කරුණු වල සම්බන්ධ වැදගත් වචන වල ඉංග්‍රීසි වචනත් මේ වගේ දීලා තියෙනවා. ඔබ ටිකක් හරි දැනගෙන ඉන්නට ඕනේ ගැන. ඔබට වැදගත් වෙනවා. ඔයි අපි තවත් කොළ මෙහෙක පත්‍රිකාවක් දීලා තියෙන ධම්ම රිෆ්ලෙක්ෂන් කියලා, දහම් කැඩපත කියලා එකක්. බුදුදහමේ තියෙන වැදගත් මාතෘකා ගැන අපි ඉංග්‍රීසි වචන ටිකක් එක්ක දාලා තියෙනවා. ඒ ටික බලා ගන්න ඔබෙන්. නිකමට හරි මේ වචන ටික පොඩ්ඩක් බලාගෙන තියාගන්න. මූලික වශයෙන් අපට හම්බ වෙන්න ත්‍රිවිධ රත්නය, පංච සීලය, ඒ වගේම චතුරාර්ය සත්‍ය, මේ වගේ කාරණා, පංච ස්කන්ධ, පංච ආයතන, අරසිංහ මාර්ගය, නීවරණ, මේ කරුණ ගැන ඉංග්‍රීසියෙන් කියන වචන ටිකත් අපි මේකට දක්වලා තියෙනවා. සම්බපාවස ධාතවත් එක්කම. මොදේ අපිට ලැබෙන තියෙන කාලය අනුව අපි යම්කිසි කරුණ ටිකක් සාකච්ඡා කළා. මේ හැම කරුණක්ම මීට වඩා සවිස්තරාත්මකව තව දක්වන්නට ඕන. අවශ්‍ය නම් ඔබට වෙලා තියෙනවා නම් මට තව ඉන්න පුළුවන්. අපි අද සඳහන් කරපු කරුණ වලින් අපි කතා කළා. බුදුදහම ස්තම්භ කිලස් දෙකකට තියෙන්නේ. එකක් මෛත්‍රිය සහ ප්‍රඥාව. ඒ ප්‍රඥාවත් කොටස් දෙකයි කම්මසගත සමාධි දෙස ආර්ය ප්‍රඥාව කියලා. කම්මසගත සමාධියට ඉඳලා දැන් අපි දහම් පාසලේදී බොහෝ දේවල් උගන්වනවා. හැබැයි ඔබට ඊට වඩා ඊළඟ දර්ශනයක් තියෙනට ඕන මේ දුකේ හට ගැනීම නිරුද්ධ වීම ගැන. ඇත්තටම චතුරාර්ය සත්‍ය ගැන මොකද්ද කියලා දැනුමක් ඇති වෙන්නට ඕන. එතකොට අන්නේ දැනුමත් එක්ක මොකද වෙන්නේ? අපට ශ්‍රද්ධාව හට ගන්නවා. ඒ ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? මේ ආමමස්නහාර ඇට මිදුළු කරා ගිහිලා වේගයෙන් මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න ඕන කියලා උනන්දුවක් ඇති වෙනවා. ඇයි ඒ කියන්නේ ඉක්මනට දුක නිදහස් වෙනවන කියලා. අපිට ළඟම ඥාතියන් ඉන්නව නම් දරුවෝ ඉන්නව නම් අම්මා තාත්තා ඉන්නව නම් මොකද්ද මේ කියන්නේ? Tamanට දුක් වෙන හේතු ගානක් මේ තියාගෙන ඉන්නේ තමයි. එනසම් හැකි ඉක්මනින් සමද විදර්ශනා වඩලා පුළුවන්තරම් දුරට මේ තමන් ඉතාම කැමති අය වෙන්වීමේදී ඇති වෙන දුක් එක නිදහස් වෙන්න මම උපරිම ලෙස කැප වෙන්න ඕන කියලා හැඟීමක් එනවා. ඇත්තටම මේ දර්ශනේ තේරුම් ගත්තොත් තමයි අපට ශ්‍රද්ධාව ඇති වෙන්නේ. ඒ ශ්‍රද්ධාව ඇති වෙච්ච පමණට තමයි අපි ධර්මයේ වේගෙන් යෙදෙන්නේ. ඒ ධර්මයේ තුල සමද විදර්ශනා දෙකේ වේගයෙන් නියුක්ත වීමේ ditthadham vedaniya වශයෙන් ආනිසංස විදියටම ඔබට ඔබ කරන බොහෝ දේවල් මේ ජීවිත කාලය තුළදීම සාර්ථක වෙනවා. ඒ තරම් ප්‍රබල කුසලයක් මේක. සාමාන්‍ය දානයක් දෙනා වගේ කුසලයක් නෙමෙයි මේක. ඔබට දවස්තර විනාඩි 10ක් මෛත්‍රී භාවනා කරන්න පුළුවන් නම්. ඒ විනාඩි 10, විනාඩි 20, පැය භාගයේ විනාඩි 40, පැය 2 කොහොම දිනු කරගන්න පුළුවන් නම්. ඒත් එක තමන්ට දිනකට විනාඩි 2ක් අනිත්‍ය සංඥා වඩන්න පුළුවන් නම් ස්කන්ධ ධාතු ආයතන විදියට. ඒක විනාඩි 10 බවට පත් කරගන්න පුළුවන් නම් 20 කරගන්න පුළුවන් නම් ඒකේ කාලේ වැඩ කිරීම මම තමයි ඔබේ සාර්ථකත්වයේ තියෙන්නේ. දැන් අපි සම්පූර්ණ ජීවත් වෙන්නේ මේ බාහිර රූප ශබ්දවල යැපිලා ඉන්නේ අපි ඒක. බාහිර රූප ශබ්ද ගන්ධ ආදී ආයතන අරමුණු වල යැපිලා ඉනවයි කියලා කියන්නේ මොකද්ද? අපි මායාවේ වසඟේ ඉන්නේ. මායාවේ භූමියේ ඉන්නේ. මෙන්න මේ මායාවේ භූමියෙන් අප ඔසවල තබලා බුදුහාඳුරන්ගේ පිටු විශ්ය අපි රඳවනවායි කියලා කියන්නේ මොකද්ද? සතර සතිපට්ඨානය තුළ හික්මනවායි කියන්නේ. ඒ සතර සතිපට්ඨාන තුලින්ම මත ඇහැර දකින්න රූපයකින්වත් මේ කිසිම දෙයකින් ඔබ දුක් වෙන්නේ නැහැ එදාට. ඔබ මල්ලිකා දේවිය ගැන අහලා ඇති. බන්දුල මල්ලිකාව ගැන? බන්දුල මල්ලිකාව දානයක් බෙදන එළාගේ ආරංචියක් ආවා. මොකද ආරංචිය? ඔව් දරුව 30 දෙනයි ස්වාමියා බන්දුල සේනාධිපතිය 33 දෙනාම යුද බිමේදී ජීවිතයට පත් වුණා කියන කාරණා. ඇගේ මොනේ කිසිම වෙනසක් ඇති වුණේ නැහැ. S1 ඇලිටේ කෙනෙක්. ඒ මොහොතේ උපරිම ලෙස 100 පීඩ වයින් හිටියේ. ඔබට එහෙම ආරංචියක් ආවොත් කොහොමද? එහෙම ආරංචියක් තියෙනවද? දෙරුබ දෙක කවුරු හරි උස්සන් ගියා කිව්වොත් මොකද? ඇදමිට මෙතන වාඩි කරවල තියාගන්න බැරි වෙන්නේ මේ මොහොතේ. අර වගේ ශක්තියක් ලැබුණේ අධ්‍යාපනයෙන්වත් ධනයෙන්වත් රාජ බලයෙන්වත් නෙවෙයි. ඒ සියලුම ශක්තියෙන් ලැබුණේ මේ ධර්මයෙන්. පටාචාරාව මරණ හයක් ළඟදී අකම්පිත මනසක් ඇති කරගත්තේ මේ දර්ශනය. ඒ නිසා එවැනි වටිනා දර්ශනයක් තමයි බුදුහාමුදුරුවෝ ඉදිරිපත් කළේ. ඒ වටිනා දර්ශනය තමයි වසර 2561 ස්වාමීන් වහන්සේලා රැකගෙන ආවේ. ඒ දහම වෙනුවෙන් තමයි බොහෝ දෙනෙක් කැපෙල මේ ඉන්නේ. බෞද්ධයන්ටත් වඩා උපතින් අබෞද්ධ බොහෝ දෙනෙක් මේ දහම වෙනුවෙන් කරන කැපවීම දැක්කොත් පුදුම හිතිය ඔබට. ලෝකෙට ගියාම අපි මොනවද කියලා හිතන කරන්නේ? අපිට අපි ගැන ලැජ්ජ හිතෙනවා. සමහර උපාධි වලින් ඉහෙළම උපාධියට ගිහිල්ලා ඒ සියලත් මත්හැරලා උපතින් අබෞද්ධය මේ දහම වෙනුවෙන් සමස්ත ජීවිතෙම කැපකළේ. ඉතින් එවැනි ලෝකෙක අපට මීට වඩා කැපවීමක් අපි කරන්න ඕන. ඒක අතකින් මේ දර්ශන අපි රකින්න, මේක ආරක්ෂා කරන්න, මේක මාතු පරිපුරට දායාද කරන්න. ඒ හැමදේම අපට ලොකු වගකීමක්. ඒ අතීතයේ අපේ ඥාතීන් මුතුන් මිත්තන් රැකගෙන ආපු මේ අතීත උරුමය අපි මාතු පරිපුරට දායාද කරන්න ඕන. ස්වාමීන් වහන්සේලාට වඩා ඔබ උනන්දු වෙනට ඕන. පන්සලක ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා කියලා කියන්නේ ඒ හාමුදුරන්ගේ නෙවෙයි පන්සල. ඒ ගමේමත් නෙවෙයි ඇටමිටේ හාමුදුරුවෝ. කොහොම දුර බැහැර ඉඳලා ඇවිල්ලා ඇවිල්ලා උදේ ආවදෙච්ච මොහොත පටන්ම නින්දට යනකම් මේ ශාසනයෙන් කැපවෙන්නේ. ඒ නිසා ඔබ පන්සලට එනකොට, ඔබේ දරුවා ඥාතියන් පන්සලට එනකොට තමන්ගේ පන්සල කෙනෙහිම වැඩ කරන්න. සුද්ධ පවිත්‍ර කරන තියෙන දැන් බල්ල ඔක්කොම කරන්නේ. තමයි හැමදාම වෙන්නේ නැහැ. ආපු වෙලාවට ඉඳලා කොස්සා කරගෙන සුද්ධ කරන්න පුළුවන් තරම් ඔක්කොම කරන්න. ඒක මහා පිංකම් ඒවා. ඒව කරනකොට හිතන්නේ වැඩපාඩු වෙයි කියලා. කොයි වැඩ ඔක්කොම කළා තමයි අපි ඉගෙන ගත්තේ. ඔබ මාසෙට දවසේ සතියට දවසේ සමාට එන්නේ. ඔය ඔක්කොම අතුපතු ගාලා මේ පාර කලාවිෂයන් වලින් ලංකාවේ පළවෙනියෙන් ගත්තේ හඳුරුගෙන. ඔය අතුපතු ගානේ කියන ඔක්කොමත් කළකුණු අත් කළා බෝධි පූජා තියලා මල් පාර වෙච්ච මලත් කළා ඔක්කොමත් කළා තමයි ලංකාවේ පළවෙනියෙන් ගත්තේ. හිතන්න එපා ওই වැඩ ටික ඔබ කරනවායි කියලා ඔබගේ වැඩ පාඩු වෙනවා කියලා. ඔබ හොඟක් ඉගෙන ගන්නත් වෙන්න පුළුවන්. හැබැයි ඔබේ නංගිල මල්ලිලාට දරුවන්ටත් මේ අමස ලබා දෙන්න. මේව කරන තරමට ඔබට ආශිර්වාද ලැබෙනවා. ඔබ කරන වාගේ 3-4 ගුණයක් වැඩ කරන පන්සලේ වැඩ කළ හාමුදුරු ඔබට වඩා 3-4 ගුණකින් ඉගෙන ගන්න හාමුදුරු. ඒකම ලොකු ආශිර්වාදයක් වෙනවා. ඒ නිසා කාලය අපතන දේවල් නෙමෙයි මේවා. ඒක ඔක්කොමගෙම වෙන්නේ අපේ නිර්පරාදේ වැය වෙන තියෙන ධනෙ අඩු වෙනවා, කාලය නාසිම අඩු වෙනවා, පාප මිත්‍රාශ්‍රයෙන් මිදලා අපට කර්මයේ වාසන ලබා දෙන්න පුළුවන් උපරිම වාසිකයෙන් මෙලුවේ තුල අපට ලැබෙනවා. ඉතින් ඒ සඳහා ඔබ අප්‍රමාදීව කටයුතු කරන්න, ඔබ අධිෂ්ඨාන කරගන්න. ඉතින් ඔබ හැම දිනෙකම වාක් වාසනාවන්තයි මේ උතුම් දර්ශනයක් ලැබිච්ච වෙලාවේ කම්මසකට සම්බන්ධයෙන් නැවතිලා දාන සීල භාවනා පින්කම් සාමාන්‍ය පින්කම් ටික විතරක් කරලා නවතින්න එපා. මරණයෙන් පස්සේ දිව්‍ය ලෝක යන එක හොඳයි කමන්නේ. හැබැයි ඊට වඩා මේ පේන මොහොතේම ඔබේ ඇස් දෙක ඉදිරි පිටදී ඔබ ඊටාම කැමති ඥාතිවරයා කවවර කෙනෙක් යකින් ජීවිත අක්ෂරපත් වෙන පුළුවන්. අන්නේ වෙලාවේදී ඒ එන දුක් ටිකේ නිදහසන මාර්ගයක් මේ දර්ශනය තුළ තියෙනවා. ඒ දුක් ටිකේ නිදහසන මරණයෙන් පස්සේ නෙවෙයි. ඒ සිද්ධිය තුළදීම දුක නිදහසන දර්ශනයක් තියෙනවා. ඒ කොහොමද ඒක ඇති වෙන්නේ? රූපයකින්වත්, ශබ්දයකින්වත්, ගන්ධයකින්වත්, රසයකින්වත් සැපක් හෝ දුකක් ඇති වෙන්නේ නැහැ. ඔක්කොම උපේක්ෂා සාධකයි. ඒ සියල්ලක් නැති වෙන්නේ අපි අභ්‍යන්තරේ. අපි කියමු කවුරු හරි කෙනෙක් කෝල් එකක් දුන්න ඔබේ ළඟම ඥාතියෙක් මිය ගිහිල්ලායි කියලා. දැන් අපි මොකෝ එකක් ආවා කියලා අපිට මොකද වෙන්නේ? ඔබ කලන්ට ඇදලා වැඩ නැදන් ඉන්නේ. ඊළඟ කෝල් එකේ නෑ නෑ වැරදුන මේ වෙන කෙනෙක් කියලා. මොකද වෙන්නේ? අර ශබ්දයෙන් බලන්නනේ. ඒ ශබ්ද මාත් එතකොට බාහිරින් නම් දුක ආවේ. ඔබ ඇත්තටම ඊළඟ ආරංචියේදී දුක් වෙනවා එහෙනම්. එහෙමුනේ නැහැ නේද? එතකොට දැන් මේ මොහොතේ අපේ ඇසෙන් කනෙන් ආදී මේ ඉන්ද්‍රියන් වලින් එන්නේ ඇත්තටම බාහිර ඇත්තටම තියෙන දේ නෙවෙයි. ඒ හේතුව නිසා අපි වර්තමානයේ ඇති කරගන්න මානසික ස්වභාවයට අනුවයි මේ සැප හෝ දුක් ටික තමයි මේ ඉන්නේ. මෙන්න මේ තත්ත්වයෙන් තේරුම් ගත්තොත් නිතරම තමන් මේ ඇතිවීම නිරුද්ධ වීම ටික දැනගත්තොත් සම්පූර්ණ දුක නිදහසන පුළුවන් මේ මොහොතේ. ඊනතින් මෙන්න මෙහෙම දර්ශනයක් තියෙනවා කියලා විශ්වාසයක් ඇති කරගන්න ඒකට තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඒ දර්ශනය තමන් ප්‍රත්‍යක්ෂ කරගත්තොත් මේ මොහොතේම දුක නිදහසන පුළුවන් කියන විශ්වාසය ඇති කරගන්න. ඒ විශ්වාසය ඇති කරගත්තොත් ඔබ මීට වඩා වා ජීවිතේ වැඩ කරනවා. මීට වඩා වා අනිත්‍යයට අමතර පන්තිත් දාලා ඔබ උගන්නේ දොර පුතාලට. ඇයි ඔයා ඔබ නිතර වා කරුණාවන්තයෙන් මේක ඉක්මනටම දේශනා කළ ඉක්මනටම සඳහන් කළ මෙයාලා දුක නිදහස් කරන්න ඕන කියලා. මේ මහා දුක් ටිකක් අපි මේ දරාගෙන ඉඳී ඉන්නේ බුදුහාම දේශනා කළේ මේකට බාරා දාන කියලා. මේ බාර මහා බාර බිමින් කියන කියලා. දැන් ඔබ ගෙදර ගැන හිතනකොට ඔබට හිතෙන්නේ ඇත්තටම දැන් තියෙන ගෙදරේ හිතෙන්නේ කියලා නෙමෙයි. ඔබට දැන් ගෙදර ගැන හිතනකොට ඔබට හිතෙන්නේ මේ දැන් තියෙන ගෙදරේ කියලා නේද? දැන් ඔබ උදේ ගෙදරේදී බඩු කුක්කා ලියලා හිටියා නම් තාමත් හිතන් ඉන්නේ ඔලිහෙල ඇදේ කියලා නේ. දැන් ඇටමඩ ඌ බැඳලා ඉන්නේ. ගෙදර උදේට දින අමේ කාරි නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි දඟ කර කර හිටියනම් ඔබට දැන් මතක නැණ හිතෙන් තාම දඟ කරන්න නැහැ කියලා නේ. දැන් ඔබ වෙනුවෙන් කෑම උයලා බලාගෙන තියෙනකන් ඇද. අපි නිතරම ඉන්නේ මෙන්න මේ අතීත සංඥා තුළ මේ ඉන්නේ. අන්නේ අතීත සංඥා වලින් හිත මුදවගෙන වර්තමානයේ තුල හිත තියාගන්න තමයි සතිපට්ඨානය තියෙන්නේ. ඔබට කවුරු හරි බැන කෙනෙක් මතක් කරගන්න. ඒ බැනපු කෙනා මෙතෙන්ට ආවයි කියමු. මොකද වෙන්නේ? දානෝනේ වෙන දෙන්නේ. ඒ වගේම ඔබට ඉතාම ආදරේ ලස්සන කෙනෙක් කවුරු හරි ඇඩ්‍රස් එකක් හරි දුරකථන අංකයක් හරි දීපු කෙනෙක් හොඳට ඇඳගෙන ඉන්න වෙලාවකදී ඔබ දැන් එයාට කතා කරොත් කෝල් එකක් දුන්නොත් ඔබට මොකක්ද ඇති වෙන්නේ හිතේ? අර ඔබට මුණ ගැහිච්ච දාග ඇඳගෙන හිටිය වගේ ලස්සන ඇඳුමක් ඇඳගෙන දැන් hina වෙවි ඉන්නවා කියලා තමයි හිතෙන්නේ. ඇතැමිට දැන් මේ කෝල් එක ගන්න වෙලා ඒක නැදෙන්න බාත්รูම් එක වෙන්න පුළුවන්. අර තිමිච්ච ඇඳුම් මොනවාක් ඇඟේ නැති වෙනත් පුළුවන් සමහරවිට. නිතරම අපි ඉන්නේ අතීත සංඥා තුළ ඉන්නේ මේක. අන්න ඒ නිසා තමයි දුක හටගන්නේ. අන්නේ අතීත සංඥා මුදලා වර්තමාන තුළ තමන් හිත උපරිම ලෙස පවත්වා ගන්න එක තමයි සතිපට්ඨානය කරන්නේ. ඒසියට පිටුවා ගන්න විතරක් නෙවෙයි සමුදේ ධම්මානුපස්සී විහෙරති වය ධම්මානුපස්සී විහෙරති කියන විදිහට මේ සමුදේ වැය දෙක උපරිම වශයෙන් බලන උත්සාහ ගන්න. ඉතින් ප්‍රශ්නක් තියෙනවා නම් අහන්න පුළුවන්. ප්‍රශ්න අහන්නේ දෙයක් නැති නිසා මම කතා කරලා ඉලඟට. හොඳයි එහෙනම් අද අපි කතා කරේ බුදු දහමේ මූලික ඉගැන්වීම් ටික. කම්මසකත සම්මදිටිය චතු සත්‍ය සමාධියට පදනම් කරගෙන බුදු දහමේ ගැන සීලෝ මාත්‍රුවා ටිකක් කතා කළා. ඔබට හිතෙනවද මොනවාගේ මාත්‍රුවාව කතා කළේ නැහැ කියලා බුදු දහමේ? අපි බුදු දහමේ මෛත්‍රිය ගැන කතා කරා, ප්‍රඥාව ගැන කතා කරා, චතුරාර්ය සත්‍ය ගැන කතා කළා, ස්කන්ධ පංචකය ගැන කතා කළා, සත්‍ය බොජ්ජංගම කතා කළා, කර්මය ගැන කතා කළා, පුනරුත්පත්ති ගැන කතා කළා, පරිසම්පාද ගැන කතා කළා, පංච සීල ගැන කතා කළා, දාන සීල භාවනා ත්‍රිවිධ පුණ්‍යක්‍රියා ගැන කතා කළා, නිවන ගැන කතා කළා. එනිසා අද අපි ප්‍රධාන මාතෘකා සියල්ලක්ම කතා කළායි. එනිසා එයින් ඔබ තෝරා බේරාගෙන දරුවන්ට උපරිම හොඳ දේ දෙන්න, ඒක පින්කමක් කියලා සලකන්න. ඒ දරුවන්ගේ අනාගතය නැතමිට ඒ දරුවෙක් පැවිදෙන්න පුළුවන් සමහරටනේ. ඒ දරුවේ තමන්ගේ පන්ති වෙන දරුවන් එක්කනේ පැවිදෙන මට්ටමටම ඔබ ඒ දරුවන්ගේ හිත දිනු කරන්න ඕන ධර්මයේ. ඒක වගේ කීමක් ඔබට. අපි පැවිදුණත් එහෙමයි අපේ පන්තියේ හිතේ තියෙචලා ආමඳුර අපට හොඳට ඉගෙනනවා. ඉතින් අපට ශ්‍රද්ධාවක් ඇතිවෙන කොහොම හරි මහානල සාසන සේවය කරන්න ඕන කියලා. ඉතින් ඔබත් දරුවෙකුට උගනලා දිස්ත්‍රික් ස්තරෙන් වලින් එක ගත්තා සමස්ත ලංකා ගියා කියලා විතරක් නම් ගුණාම ලබාගෙන ඉන්න බෑ ඔබට. එතකොට ඔබගේ මොකද වෙන්නේ? අර තෘෂ්ණා දෘෂ්ටි මාන්න වැඩි වෙලානේ, අඩු වෙලා නෑ බලන් ගියාම. අඩු කරගන්න කියලා එල බලන් ගියාම සමස්ත ලංකා ගියා කියලා මාන්නයක් ඇති කරගෙන ගිහලා තියෙනවා. දුක නිදහසල නෑ ඔබ. ඒවත් ලබන්න කමන්නේ. නමුත් ඊට වඩා මේ දුක නිදහසන මාර්ගයක් මේකේ තියෙනවා. ඒ සඳහා දරුවන් යොමු කරන්න. ඒ සඳහා ඔබත් මේ මාවතේ ඉන්න. ඉන්න ගමන් අනිත් පැත්තට යොමු කරන්න. ඒක තමයි අපිට තියෙන ලොකුම කාර්යභාරය. ඔබ මහා පිනක් කරන්නේ ඇතැමිට මේ පිනෙම ඔබට සුගතිගාමි වෙනටත් නිවන් සමීප වෙනටත් මහා පිනක් ඔබ දින පතා කරමින් ඉන්නේ. ඒනම් වාස සතුරු වෙන්න. උඟක් සූදානම් වෙලා ඉන්න පන්තියට. පොඩි ළමයි නේ ඉතර සූදානම් නැද යන්නේ කියලා ඉන්නේ. කවියක් තියෙනවා නම් කවිය පාඩම් කරලා ඉන්න කලින්. ගාතාවක් තියෙනවා නම් ගාතාව පාඩම් කරලා ඉන්න. ඉතාම රසවත් දරුවෝ ඒ කාලය තුල පන්තිය තියාගෙන උත්සාහ කරනවා. දරුවෝ පන්තියේ විවිධ දැනුම් මට්ටම් වල දරුවෝ ඉන්නවා. ඉස්කෝලේක වගේ නෙවෙයි. දැන් මේ ඉස්කෝලේ යන ශිෂ්‍යත් පාසලේ දරුවෝ හුඟක් ඉන්නේනේ. ඔක්කොම එක මට්ටමේ. නමුත් මෙහි දරුවෝ එහෙම නැහැ. සමහරට පහේ පන්තියේ දරුවෝ ඉන්නේ. එකේ පන්ති දරුවෙකුගේ දැනුම නැහැ සමහරට. එනිසා දරුවගේ මට්ටමත් ඔබ තේරුම් ගන්න. හැම දිනම එකම මට්ටමේක ලිය ගන්න එපා. එනිසා දරුවෝ නිතරම ඉන්න දරුවන්ගේ දැනුම් මට්ටම තේරුම් ගන්න, හැකියාව තේරුම් ගන්න. අවුරුදු අන්තිමට වෙනකන් ඉන්නේ අප ෆේල් කියලා එක විතරක් කියන්නේ ඉන්න. ඊට කලින්ම දරුවෝ ඉහළ මට්ටමට ගන්න. දැන් පිටරට විශ්වවිද්‍යාලවල, කොලෙජස් වල අන්තිම වෙනකන් ඉන්නේ නැහැ. සෙමස්ටර් එක සති 16 නම් සති 8 යද්දි ගුරුවරයා තේරුම් ගන්න ළමයා කොතනද ඉන්නේ කියලා. ඒ ළමයට අමතර assignment දීලා ළමයා කොහොම හරි අතු කර ගන්නවා. ඒ නිසා මුලදීම තමන්ගේ පන්තියේ දරුවෝ ඉන්න මට්ටම තේරුම් ගන්න. දරුවෝ පුළුවන් තරම් ඉහළට ගන්න. තමන්ගේම දරුවෝ වගේ සෙනෙහසින් හැම දරුවෙක් ගැනම කරුණාවෙන් මෛත්‍රියෙන් බලන්න. එතකොට ඔබගේ පින වැඩි වෙනවා. ඒක සාසනික සේවයක්. සසර ගමනට ඔබට මඟ වේදමා. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඇති කරගත්තා වූ මේ කුසල චේතනා අපි නෙමින් මිය ගියේ. දෙවියන් ඥානින්ද අනුමෝදන් වේවා කියලා අපි සාදෝ කියලා ප්‍රාර්ථනා කරනවා. දුක්ඛම් පන්තාච නින්දුක්ඛාං භයං පන්තාච නිබ්බයං සෝකම් පන්තාච නිස්සෝකාං හොන්තු සම්බේ පිපානිනෝ. හැම දෙනාටම තෙරුවන් සරණයි.